සාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචි සාරදී සං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිංච පස්සතෝ සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි පින්නතුන් මේ සහභාගී වන්නේ හඩ්සන් වැලි බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික වැඩසටහනට හිමිදිරි පාන්දර පතම් පින්නතුන් දොර බැහැඳින් ඉඳලා ඇවිල්ලා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්මය ගැන ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවයෙන් මේ වැඩසටහනට සහභාගී වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ දේශනා කරනවා ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ මහණෙනි මම ආශ්‍රමයන්ගේ ශ්‍රේවීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. The Buddha says very clearly I explain the liberation for those who know the path who see the path. Before we enter this path, in order to practice this path, we should have a clear understanding about the path, what we practice, where we are going to, and what the destination is. That is very important. Vision is first, then mission. Vision and mission both are very important of the path of liberation, what the Blessed One explained. Vision means, before we start our spiritual journey, we should have clear understanding about the path. Mission means, what we practice. Vision, without mission is useless. Mission, without vision is blind. Therefore, both of them, vision and mission as well, are very, very important. What is the vision? Vision means how suffering arises and how suffering ceases. Mission means practice. What we practice in order to achieve the final liberation. The Noble Eightfold Path. In short, Sila Samadhi Panya. Virtue, consideration and wisdom. Or Samadhi and Panya, Chitta Bhavana and Samadhi Bhavana, and consideration meditation and insight meditation. In very short, practice is that mindfulness. Mindfulness means being aware of our body and mind. Etakota pinnathuni අප දුක සහ දුකේ නිරෝධය ගැන දැනගන්නට ඕන. මේ දැනගැනීමට කියනවා ප්‍රඥාව කියලා. පඤ්ඤා නරණං රතණං කියලා කියනවා. මිනිස්යාට තියෙන ලොකුම ධනය ලොකුම මැණික ප්‍රඥාව කියලා. Wisdom is the gem of men. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. අපේ චරිතය අපේ ජීවිතය ප්‍රඥාවෙන් සෝභමාන වෙනවා පිරිසිදු වෙනවා කියලා කියනවා. පඤ්ඤාය පරිසුද්ධිය කියලා කියනවා. අපේ මානසික පාරිශුද්ධත්වය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ප්‍රඥාවෙන් කියලා කියනවා. අනේ ප්‍රඥාවට විරුද්ධ පදයට කියනවා අවිද්‍යාව කියලා. පඤ්ඤා ඔවිස්ඩම් ඉස් ද highest goal of the Dhamma. The opposite of wisdom is that delusion or ignorance. අවිද්‍යාව ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා උපමා වලින්. අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දැක්වෙනවා එක්තර අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මේ ලෝකයේ තියෙන අන්ධකාර ස්ථානයක් ගැන. මොකක්ද ඒ ස්ථානය කියන්නේ? ඒකට කියනවා අන්තරීක්ෂාගා කියලා. අපි බ්ලැක් හෝල් කියලා කියන්නේ. මේ විශ්වයේ එක්තරා ස්ථාන තියෙනවා. ඒ ස්ථානවලට සූර්යාලෝකයවත් හඳේලියවත් නොවැටෙන තැන්. විශාල ප්‍රදේශ තියෙනවා අන්ධකාර ප්‍රදේශ. සාමාන්‍යයෙන් විද්‍යාවෙන් කියන්නේ අන්ධකාරය තියෙනවා නම් ශාක වතුර නැහැ. වතුර ඇඟස් කළුනේ නැහැ නම් ජීවින් නැහැ කියලා නේද? නමුත් බුදුදහමම කියන්නේ බුදුදහම කියනවා මේ විශ්වයේ සමහර අන්ධකාර වායුගෝලීය තැන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විශ්වයේ සමහර තැන් තියෙනවා ග්‍රහලෝක සම්පූර්ණ අන්ධකාරය තියෙන ස්ථාන. මේ ස්ථානවල ඇතැම් සත්වයන් ඉපදෙනවා කර්ම අරූපව. ඉපදෙන්නේ අන්ධකාරයේ, ජීවත් වෙන්නේ අන්ධකාරයේ, මිය යන්නේ අන්ධකාරයේ. දැඩි අන්ධකාර තියෙන ස්ථාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ස්ථානවල සත්‍යම් උපදිනවා කියලා. මෙහෙම දේශනා කරනකොට ස්වාමීන් වහන්සේ ලහනවා ස්වාමීනි මේකට වඩා අන්ධකාර තියෙන තැනක් මේ ලෝකේ තියෙනවද කියලා. බුදුහාඳුරු කියන ඕ මහණෙනි මේ අන්තරීක්ෂ අගහ කියන තැනටත් වඩා අන්ධකාරයක් මේ ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව කියන අන්ධකාරය කියලා. ඩිලුෂන් එක කියලා ඉග්නොරන්ස් කියලා. එතකොට දැඩි අන්ධකාරයක් තියෙන තැනක් තියෙනවා කිසිම දෙයක් පේන්නේ නැහැ. අන්න එතෙන්ටත් වඩා තියෙන අන්ධකාරය තමයි අවිද්‍යාව කියන එක. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර මේක භයානකද, කොච්චර දරුණු දෙයක්ද කියලා. ඒ වගේම මේ අන්ධකාරයට විරුද්ධ වෙන ප්‍රඥාව ලබා ගැනීමෙහි ප්‍රධානම දේ තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් චතුරාර්ය සත්‍ය කියව ගමන් පිනතුන් කියයි හරි ලේසි නේදනේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග අපි පොඩි කාලේ ඉඳන් පාඩම් කරලා තියෙන හරි ලේසි කියලානේ. නමුත් පිනතුනේ ඒක අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩම කළා. වැඩම කරනකොට උන්වහන්සේලා දැක්කා ලිච්ඡවි රාජකුමාරවරු දුනු ශිල්පයේ පුහුණු වෙනවා. කොහොමද පුහුණු වෙන්නේ? කුමාරවරු දෙන්නේ දෙපැත්තෙන් ඈත ඉඳලා දෙන්න ඊතල විදගන්නවා. මෝනට මෝන ඊතල දෙක විදගන්නවා. විදගන්නකොට මැදදී ඊතල දෙක එකට හැප්පිලා ඒ දෙක වැටෙනවා. මේක තමයි දක්ෂතාවය කියන්නේ. පොඩ්ඩක් හරි මිස් වුණොත් මොකද වෙන්නේ? අනිත් කෙනාගේ පැත්තට යනවනේ, ජීවිතේට අනතුරක් වෙනවා. ඉතින් මේක විශාල දක්ෂතාවයක් තියෙනුනේ මේ ශිල්පයට. මේ ගැන ස්වාමීන් වහන්සේලා සඳහන් කළා. එතකොට ස්වාමීන් වහන්සේලා බොහොම පුදුමයෙන් කතා කළා. බුදුරජාණන් වහන්සේ අපි අද දැක්ක මේ ලිච්ඡවි කුමාරවරු දුනු ශිල්පයේ පුහුණු වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් දේශනා කරනවා. මොකද්ද උපමාව? මහණෙනි, එක්තරා කෙනෙක් රාත්‍රී අන්ධකාරයේහි ওই වගේම ඊතලයකින් විදිනවා. මොහොතද විදින්නේ? ඈත තැනක එල්ලලා තියෙනවා අස්සෙකුගේ ලෝම ගසකින්. කිස් ගසක එල්ලලා තියෙනවා කිසියම් ගෙඩියක්. පිටු අඹ ගෙඩියක් හරි හැපල ගෙඩියක් හරි එල්ලලා තියෙනවා. රාත්‍රී ඝන අන්ධකාරයේ කෙනෙක් ඉන්නවා ඊතලයකුයි දුන්නකුයි තියාගෙන. හැබැයි ඔහොම ඉන්නකොට විටින් විට අකුණු ගහනවා, විදුලි කොටනවා. අන්නේ විදුලි කොටන සුළු ආලෝකයේ වෙලාවේදී මොකද කරන්නට ඕන? අර අස්ලොමට විදින්න ඕන. ඒ පොඩි ඉඩ ලැබෙන අවස්ථාවේ විදුන විතරක් නෙවෙයි, විද්දාම අර අස්ලොම හතකට පැලෙන්නටත් ඕන. බුදුරජාණන් වහන්සේ අහනවා, අර ලිච්ඡවි කුමාරවරු මොහොනට මොහොනේ තල විදල ඒ දෙක වැටෙන එකද අමාරු? අර විදුලි කොටන ස්වල්ප ආලෝකයෙන් ඒක තේරුම් අරගෙන ඒකට විදලා අර අස්ලොම හතට පැලෙන එකද අමාරු කියලා ඇහුවා. එතකොට සායනහන්සල කියනවා භාගතුන් වහන්සේ ලිච්ඡේ කුමාරවරුන්ගේ එක මොකද්ද මේක තමයි අමාරු කියලා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි ඊටත් වඩා අමාරු දෙයක් මේ ලෝකේ තියෙනවා තේරුම් ගන්න. ඒ මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එක කියලා. දුඛාරි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එක අර හැම දෙයකටම වඩා අමාරුයි කියලා කියනවා. අනේ නිසා පින්නතුනි මේ ධහම කියන එක ඉතාම සරල දෙයක් විදිහට අපිට පේනවට මේකේ සරල කොටසකුත් තියෙනව නැත්තේ නෑ. නමුත් ඒ වගේම ගැඹුරු පැත්තකුත් තියෙනවා. සරල කොටස් ටික තමයි ව්‍යංගපජ්ජ සූත්‍රයේ දේශනා කරන්නේ මෙලව ජීවිතය සාර්ථක වන්න උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා. If you want to succeed this immediate life, we should work hard in our education and career. We should earn money righteously in order to succeed this immediate life. And also we should protect what we earn and also associating with good friends and balance livelihood. These four things are important to succeed this immediate life, according to Vyagapajja Sutta. And also, if you want to succeed our next life, having a blissful life hereafter, we have to practice other four things. Saddha Sampada, Sila Sampada, Tyaga Sampada, Panya Sampada. The accomplishment of competence, the accomplishment of virtue, the accomplishment of charity or generosity, and the accomplishment of wisdom or panya. These four things are important to have a blissful life hereafter, and they help us to succeed our spiritual life, deliverance path for enlightenment. මෙන්න මෙතෙන්දී අපට වැදගත්ම දේ තමයි ශ්‍රද්ධා සම්පත්තිය කියන එක. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව පිළිබඳව තියෙන විශ්වාසය. මේ ශ්‍රද්ධා කියන එක පින්නොත්නි අපට ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. ශ්‍රද්ධා කියන එකේ සරලම තේරුම තමයි අප මේ වෙලාවේ අපේ දුක නැති වෙන්න සැපත ලබන්න තියෙන ඉහළම දේ හැටියට අප මේ වෙලාවේ විශ්වාසය කරන්නේ මොකද්ද කියන එක. නැත්තම් අපේ ජීවිතය සාර්ථක වීම සඳහා අපි මේ මොහොතේ වැඩිපුරම කාලයක් කැප කරලා තියෙන්නේ නැත්තම් වැඩිපුරම දවසකට හිතන්නේ මොකක් ගැනද අපි? මෙන්න මේක තමයි අපේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබ බලන්න අද දවසේ ඔබ දවසකට වැඩිපුරම හිතන්නේ මොනව පිළිබඳවද? නිකන් කල් කියන්න එපා, කල්පනා කරලා බලන්න. ඔබ අද දවසට වැඩිපුර හිතන දේ තමයි ඔබේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබ හිතන්නේ ඔබේ දරුව ගැන නම් ඔබ හිතන් ඉන්නේ ඔබට ඉහළම සතුට ලැබෙන දරුවන්ගෙන් කියලා. ඔබ වැඩිපුරම හිතන්නේ ඔබේ රූප සම්පත්තිය ගැන නම් වැඩිපුර දවසට කණ්ණාඩි ළඟම නම් ඉන්නේ ඔබ වැඩිපුර විශ්වාසය තියෙන ඔබේ රූප සම්පත්තිය ගැන. ඔබ වැඩිපුරම විශ්වාසය තියෙන්නේ කවුරු හරි හිතවත් කෙනෙක් ගැන නම් එයාගෙන් තමයි සැපත සතුට එන්නේ කියලා ඔබ විශ්වාස කරනවා. ඔබ වැඩිපුරම දවසට හිතන්නේ සල්ලි පිළිබඳව නම්, රන් ආභරණ පිළිබඳව නම් ඔබ හිතන් ඉන්නේ ඔබට වැඩිපුරම සතුට ලැබෙන්නේ දේ කියලා. ඔබ හිතන්නේ ඔබට වැඩිපුරම සතුට ලැබෙන ඔබේ රැකියාවෙන් කියලා නම් රැකියාවත් එක්කම තමයි ඔබ ඉන්නේ වැඩිපුර. රැකියාවත් එක්ක ඉන්න විතරක් නෙවෙයි රැකියාව ගැන හිතන එක. දැන් මෙතෙන්දි වඩාත්ම වැදගත් දේ තමයි කරන දේ නෙවෙයි හිතන දේ. ඇතැම් විට ඔබට දවසට පැය 10ක් 12ක් වැඩ කරන්න පුළුවන් රැකියාවෙන්. හැබැයි ඔබ හිතන්නේ ඊටත් වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන්. රැකියාව කරන ගම මෛත්‍රී භාන වඩනෝ අනිත්‍ය සංඥා වඩනෝ විදර්ශනාත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් S2 අරගෙන කොහොමද නිවන් දකින්නේ කියලා නේ. පින්නතුනි මේක හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩිපුරසක් පිරිසක් මාර්ගඵල ලැබුවේ S2 අරගෙන ඉන්නකොටද S2 වහගෙන ඉන්නකොටද? ඔව් ඇස් දෙක අරගෙන ඉන්නකොට පස්සගමහනුන් මාර්ගඵල ලැබුවේ සෝවාන් උනේ ඇස් දෙක අරගෙන ඉන්නකොට පස්සගමහනුන් අනන්ත ලක්ෂණ සූත්‍ර රහත රහත්තුනේ ඇස් දෙක අරගෙන ඉන්නකොට පොකුසාති අනාගාමී උනේ ඇස් දෙක අරගෙන බණහද්දී බාහ්‍ය දාරුචීරිය රහත්තුනේ මහා පාරිදි බණහාගෙන ඉඳිද්දී තින්න තුනි ඇස් දෙක අරගෙන ඉන්නවද වහගෙන ඉන්නවද කියන එක නෙවෙයි අදහල. අපේ කන්න දෙයින් කොච්චර අපේ සිහිය සහ නුවණ දිනු වෙනවද කියන කාරණය. අන්නේ සඳහා ඉහෙළම දැක්මක් අපට තියෙනට ඕන. එතකොට ඒ සඳහා ප්‍රඥාව ලබන්නට ඕන. ඒ ප්‍රඥාවට විරුද්ධ දේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව ඊටාම දැඩි අන්ධකාරයක් විදිහට සැලකුවා. දැන් බලන්න පින්නතුනි අපේ ජීවිතේ අපි නිතර පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා. දැන් අපිට හිතනවා අපි හුඟක් බුද්ධිමත්ව අපි ඉගෙන කියාගෙන ඉන්නවා කියලා නේද? ප්‍රඥාවෙන් ඉන්නවා කියලා අපිට හිතෙන බොහෝ විට. මම නිකන් සරල උදාහරණයක් ඔබෙන් අහන්නම්. ඔබටම හිතා ගන්න පුළුවන් ඔබ කොච්චර ප්‍රඥාවන්තද කියලා. ඔබ කෑම කනකොට පිඟානකට බෙදාගෙන කෑම කනකොට කටට රහ දැනෙනවනේ කෑමවල. කටට රහ දැනෙනකොට ඔබට මතක් වෙන්නේ මොකද්ද ඒ කෑම පිළිබඳව? කොහේ තියෙන කෑමද මතක් වෙන්නේ? කටේ තියෙන කෑමද පිඟානේ තියෙන කෑමද? කටට රහ දැනෙනකොට when you eat something, when you are tasting something, which food that you remember at that moment? The food whether which is in the plate or in the inside mouth. ඔව් බොහොම හොඳයි. ඔබ හරිම අවංකව උත්තර දුන්නා. ප්ලේට් එකේ තියෙන කෑම තමයි මතක් වෙන්නේ නේ. අපිට කවදාවත් හිතිලා තියෙද රහ දැනෙනකොට කටේ තියෙන කෑම ගැන? නෑ නේ. අපට කෑමට ආසාවක් ඇති වෙන්නේ ඇයි? පිඟානේ තියෙන කෑමයි දැන් රහ ලැබෙන්නේ කියලා නේ. ඇත්තටම රහ එන්නේ පිඟානේ තියෙන කෑම වලින්ද? පිඟානේ තියෙන කෑම රහද? පිඟානේ තියෙන කෑම රහද? පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඒ කෑම ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් මෙහාට දාලා බලන්න රහද කියලා. පිඟානේ තියෙන කෑම රහ නෑ පින්නතුනි. රස කියන එක කලින් තියෙන දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ රෙඩිමේඩ් කරන එකක්. ඒ වෙලාවේ හදාගන්න එකක් දිවෙන්. ඔව් දිවත් රසත් ජීවහා විඥානත් ඔක්කොම මේ මොහොතේ හදාගන්න එක. කලින් තියෙන දෙයක් නෙවෙයි. හැබැයි අර උපකාරවත් වෙනවා ඒ ආහාර. හැබැයි රස කියන එක ඒ වෙලාවේ අපි හදාගන්න දෙයක්. එතකොට අපට ඒ කන කෑම ගැන ආසාවක් ඇති වෙන්නේ ඇයි? අපි හිතන්නේ රස දැනෙනකොටම මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම කියලා. ඒ නිසා තමයි පිඟානේ තියෙන කෑමට ආසා ඇතිවන්නේ. එතැමිට හුඟක් රස නම් අපි පොඩි කාලේ භාගයක් හරි ඉතුරු භාගය අරන් උත් තියෙනවනේ පිඟාන වහලනේ රසය කෑම ටික පස්සේ කන්න පුළුවන් කියලා. ඇයි එහෙම හිතන්නේ අපි? අපි හිතන්නේ රස තියෙන්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඒ වගේම කෑම කනකොට අපි යාළුවෝ එහෙම ඉන්න කාලේ අනිත් කෙනාගේ කෑම ටික උනොත් ටිකක් ගන්නව නේද? අහක බලන්න කියලා අනාර දිහා බලන්න කියලා එකපාර දිවා ටිකක් ගන්නවා නේ. ඒ අපට ඔක්කොම ආස ඇති වෙන්නේ ඇයි? අපි හිතන් ඉන්නේ රහ එන්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඇත්තනම් අපි දැනගත්තොත් මේ වෙලාවේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම කියලා කවුරුවත් අර කෑම ටික අරගෙන තියනොත් පස්සේ ගන්න කියලා. කවුරුවත් මේ කටේ තියෙන කෑම ටික හොරකම් කරනවද? කවුරුවත් මේ කෑම ටික අරගෙන බලනවද? අඩු ගානේ බලන්නේවත් නැහැ නේ. බලන්න පින්නතුනි අන්න ඒ වගේම තමයි මේ මොහොතේ අපට අප ඇහැට රූපයක් බලනවා නම් කනට ශබ්දයක් අහලා සතුටු වෙනවා නම් ආසා කරනවා නම් නාසයට ගඳ සුවඳක් විඳලා දිවට රසයක් විඳලා නාසයට ගඳ සුවඳක් කයට පහසක් මේ ඉන්ද්‍රියන් පහෙන් අපි යම් ආස්වාදයක් විඳිනවා නම් විඳින මොහොතේම අපේ හිත යන්නේ කොහාටද? බාහිර රූපයට යන්නේ. අපි හිතන් ඉන්නේ බාහිර රූපයෙන් තමයි මේ ආස්වාද එන්නේ කියලා. අන්න ඒ නිසා තමයි බාහිර රූපයට අපි ඇලෙන්නේ. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. අපි කෑම කනකොටම රස දැනෙනකොටම අපි දන්නවනම් රස කියන එක හදාගන්නේ මේ වෙලාවේ ඒ රස තියෙන්නේ මේ දිවේ තියෙන කෑමත් එක්ක කියලා දැනගත්තොත් අපට රස විඳින බාධාවක්ද? රස විඳින බාධාවක් නැහැ. දැන් මේ වෙලාවේ අපට රස දැනෙන කටේ තියෙන කෑම කියලා දැනගත්තොත් ඔබට රස නැති වෙනවද? රස නැති වෙන්නේ නැහැ. රස විඳින්න පුළුවන්. හැබැයි රස තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණාව ඇති වෙන්නේ ඇයි? තෘෂ්ණාව ඇති වෙන්නේ රසය නිසා නෙවෙයි පින්නතුනේ ඇත්තටම. ඒ රසය පිළිබඳව යථා ස්වභාවය දන්නේ නැති නිසා. මේ රස දැනෙනකොටම දැනෙන්නේ කටේ තියෙන කෑමේ කියලා දැනගත්තොත් කිසිදාක අපට ආහාරය ගැන තෘෂ්ණාවක්, ආසාවක්, සොරකමක්, අනිත් කෙනෙක්ගේ පැහැර ගන්න දෙයක් කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. ඇත්තටම පිනුතන රස දැනන්නේ මේ කටේ තියෙන කෑමවත් නෙවෙයි වෙලා. මේක උදාහරණයක් විතර මේ කිව්වේ. රස දැනේ සම්පූර්ණයෙන්ම රසයත්, ජීවහාවත්, ජීවහා විඥානියත්, ජීවහා සම්පස්සියත්, රස විතක්ක, රස විචාර කියන මේ ඔක්කොම ටික නිරුද්ධ වෙච්ච මොහොතක රස දැනෙන මනෝ විඥාන අවස්ථාවෙන්. එතකොට අපි රූපයක් දකින්නකොටම රූපය ගැන යථා ස්වභාවය ගැන දැනුමක් ඇති වුණොත් අපට රූපය ගැන ආසාවක් නැති වෙලා යනවා. තෘෂ්ණාව කියලා කියන්නේ මේ බාහිර රූපයට ආසාව, ආසාව ඇතිවන්නේ ඇයි නොදෙනීම නිසා. මොකද නොදෙනීම කියලා කියන්නේ? මොකද අවිද්‍යාව කියලා කියන්නේ? මේ රූපය තේරුම් ගන්න මොහොතෙහි රූපය නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතිකම නිසා. එහෙනම් ඇත්තටම අපේ ජීවිතේ මේ මොහොතේ මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ ඇහැට රූපය කන්ටැක්ට් වෙලා හේතු ඇති කල්ලි අටගෙන එතනම නිරුද්ධ වුණාට පස්සේ ඒ රූපය අරබයා හට ගන්නා වූ සංඥා වේදනා දෙක මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී තමයි අපට මන ආයතනයෙන් තේරුම් ගන්න අවස්ථාවේ මනෝවිඥාන අවස්ථාවේදී තමයි මේ අපි රූපය තේරුම් ගන්නේ. අන්න ඒක තේරුම් ගන්න මොහොතෙහි ඇසත් හටගෙන එතනම නැති වෙලා ගිහිල්ලා හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් රූප සංචේතනා රූප විතක්ක රූප විචාර මේ විපාක මට්ටමේ අවස්ථා ගානම නිරුද්ධ වෙලා ගිහිල්ලා අපි රූපය තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාන අවස්ථාවේ. මේක තේරුම් ගත්ත ගමන් පේනතුනේ මොකද්ද වෙන්නේ? බාහිර රූපය ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ. අපි ඕනම දෙයක් තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද ඇත්තටම? මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාන අවස්ථාව. ඒකෙන් වරදවා තේරුම් ගන්න එපා රූපයක් නැහැ කියන්නේ. රූපයක් හටගන්නවා, ඇසක් හටගන්නවා, ඒක මේ මොහොතේ හේතු ඇති කල්හි ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දන්න හෝති කියන එක මේ හේතු ඇති කල්හි හටගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒ හේතු කලින් තිබෙල මෙතෙන්ට එන එකක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන්නෙත් නෑ. ඒ හැම එකේම ස්වභාවය තමයි අහුත්වා සම්බුතං හුත්වා නවවිස්සති පෙරනොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇස කියන එක මේ මොහොතේ හට ගන්න දෙයක්. අපේ මනසේ ස්වභාවය අනුව මේ මොහොතේ ඇස කියන එක, ඇස කියන්නේ මේ පේන හැම නෙවෙයි, මේ පේන හැ පාදක කරගෙන තියෙන the ability of seeing කියන එක, පෙනීමේ ශක්තිය, ඒක දිගට යන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක්. ඒකට හේතු රාශියක් තියෙනවා. පරිසම්පාදී විදිහට ඒක විස්තර කරන්න පුළුවන්. ඒ වගේම සූවිසි පත්‍ය විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ නොයෙක් හේතු සාධක එකතු වීමෙන් සම්බන්ධයෙන් මේ මොහොතේ මේක හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. රූපයේ ස්වභාවයක රූප කියන්නේ මේ බාහිර පේන රූපේ විතරක් නෙවෙයි, රූප 28ක් තියෙනවා. පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා. ඊට පස්සේ චක්කෝ සෝත ගාන ජීව ආකාය කියලා ප්‍රසාද රූප තියෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා බාහිරයෙන් සම්බන්ධ වෙන රූප තියෙනවා, ගෝචර රූප. ඉත්ති භාව රූප පුරුෂ භාව රූප කියලා තියෙනවා. ආහාර රූප, ජීවිතේන්ද්‍ර රූප, අවකාශ රූප, ජරතානිච්චතා ආදී රූප තියෙනවා. උපකේ සන්තති ජරතානිච්චතා කියලා කියනවා. ලහෝතා මුදුතා කාමඤ්ඤතා කියලා විකාර රූප තියෙනවා. විවිධාකාරෙන් රූප වර්ග තියෙනවා. රූප 28ක් දක්වනවා. මේ රූපවල ස්වභාවය පෙර නොතිබී හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. අප ජීවත් වෙනවා කියන්නේම අර රූපයේ පාදක කරගෙන දැනුමක් ඇති වෙලා ඒ රූපය පොඩ්ඩක්වත් මේ වෙලාවේ නැති මොහොතක මනෝවිඥාණයෙන් යමක් තේරුම් ගන්න මොහොත තමයි අප ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් යනවත් එක්කම අපි බාහිර රූපයට තෘෂ්ණාව නැති කරන්නේ කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේක සුතමේ ඥාණයෙන් දැනගෙන එතෙන්ට හිත පිහිටුවා ගන්න එක විතරයි තියෙන්නේ. ඒකට හිත පිහිටුවා ගන්න එකට තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මුලදී අරක දැනගන්න එකට කියනවා සුතමේ පඤ්ඤා කියලා. හරියට ඇඩ්‍රස් එක දැනගත්තා වගේ ඇඩ්‍රස් එක දැනගෙන නැවිගේටරේට දාන විතරයි තියෙන්නේ. නෙවිගේටරේ කියන්නේ මොකද්ද? අපේ ශ්‍රද්ධාව. එතන තමයි අපේ ෆයිනල් ගෝල් එක විෂන් එක කරගන්නට ඕන. ඊට පස්සේ අපි ඒ මාර්ගේ යන එකම තමයි ප්‍රැක්ටිස් එක කියන්නේ. මොකද්ද ප්‍රැක්ටිස් එක? ආරස් සංගික මාර්ගය. හොන ඩ්‍රයිව් කරන එක. ඊට පස්සේ අපි මොනව කරත් ඉන්නේ ආරස් සංගික මාර්ගයේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, ප්‍රඥා කියන මේ ටික තමයි යන්නේ ඊට පස්සේ. මේ කියනකොට අනේ ලෝභය නැති වෙන්න, තෘෂ්ණාව නැති වෙන්න, ද්වේෂය නැති වෙන්න, ඊර්ෂ්‍යා නැති වෙන්න කියලා අමුතු ප්‍රාර්ථනාවක් නැහැ. දැන් අපි මෙහි ඉඳන් නිව්යෝක් සිටි එකට යන්න නෙවිගේටරේට ඇඩ්‍රස් එක දාගත්තොත් ඒ මගදී හම්බෙන්න තැන් ගැන ප්‍රාර්ථනා කරන්න අවශ්‍යද? දෙවියන්ට පූජාවක් තියන ඕන ධානේ මට යනකොට මෙතන හම්බෙන්න, මේ පාලම පසු කරන් ලැබෙන්න කියලා වදින අවශ්‍යද? නෑ. අපට හරියට නැවිගේටරේට ඇඩ්‍රස් එක දාන එකයි අපිට පාර යන එකයි විතරයි තියෙන්නේ. අනිත් ටික ඔක්කොම ලැබෙනවා. අන්න ඒ වගේ තමයි මට තෘෂ්ණාව නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න කියලා උදේවස කිව්වට වැඩක් නෑ. පොඩ්ඩක්වත් වෙනසක් වෙන්නේ නෑ ජීවිතේ. මේ මාර්ගයේ අවසානය දැනගෙන ගමනාන්තය දැනගෙන ඊට ළඟා වෙන්නත් පුළුවන් මාර්ගය ඉන්න එක විතරයි තියෙන්නේ. අන්නේ මාර්ගයේ වේගවත් කරන්න සම්මා දිට්ඨිය යලි යලිත් ලබා ගන්නට ඕන. ස්වාමීන් වහන්සේලාගෙන් එක විට බණහන එක විතරක් නෙවෙයි ඊට අදාළ ධර්ම දේශනා නැවත නැවතත් අහන්නට ඕන. අහන වෙලාවත් තියෙන තුනේ ප්‍රැක්ටිස් එක. දැන් අපිට හිතන්නේ අහන්නේ දැන් මේ වෙලාවේ gedara කියලා ප්‍රැක්ටිස් කරනවා කියලා එන්නේ නේද? එහෙම නෙවෙයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීමයි විමුක්තායතනය කියලා කියන්නේ. බනහන මොහොතේම කෙලෙස් වලින් හිත දුර වෙනට ඕන. එතකොට ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න කොයි වෙලාවෙද? ඔව් බනහන වාඩි වෙච්ච ගමන් තමයි ප්‍රැක්ටිස් එක පටන් ගන්න. දැන් බොහෝට අපි අහන්නේ බනහල ඔක්කොම ඉවරලා අහන හාඳුරනේ මට ඔක්කොම නම් තේරුණා දැන් ප්‍රැක්ටිස් කරන්න කොහමද කියලා අහන කොයි වෙලාවෙද කියලා අහන ඊට පස්සේ. පින්නතුනේ මතක තියාගන්න ප්‍රැක්ටිස් එක කියන්නේ බනහන වාඩි වෙච්ච ගමන්ම තමයි පටන් ගන්න. හරියටම හිත තියලා මේ කියන පණිවිඩෙත් එක්කම ඉන්න එක තමයි අපිට තියෙන්නේ. මේකට සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම කියන එක දිනු කරගන්නට ඕන. අන්නේ නිවැරදි දැක්ම දිනු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒකට අනුග්‍රහ ලබන උපකාරවත් බවන කාරණා තියෙනවා. සුතානුග්‍රහිතාච හෝති. ධර්ම ශ්‍රවණයෙන් මේකට අනුග්‍රහ බව ලබන්නට ඕන. සීල අනුග්‍රහිතාට හෝති. සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. කය වචනේ සංවර කරගන්නට ඕන. ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතාට හෝති. සාකච්ඡා කරනකොට සාකච්ඡා කරනොත් මේකට අනුග්‍රහවත් බව ලබන්නට ඕන. කතා කරනකොට මීට අදාළ කාරණේ මේ කතා කරන්නට ඕන. සමත අනුග්‍රහිතාට හෝති. සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. ඉත සමාධිමත් කරගන්න. ඇයි ඒ? හිතේ නියවරණ තියෙනකොට මේක පර්මනන්ට් වෙන්නේ නැහැ හිතට. ඒ නිසා කෙලෙස් අඩු වෙන විදියට නිතර සමත කමටහනක ඉන්න ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය අඩුම ගානේ සති නිමිති හරි ඉන්නට ඕන. මේ ආශ්‍රිතව නිතරම හිත තියාගෙන ඉන්නකොට ඕන මේකට කියන්නේ සති නිමිත්ත කියලා. පරිමුඛං සති නොපට්ඨ වේත්වා. සිහිය අභිමුඛවට ඉන්නට ඕන. නාසිකා ගේවා මොක නිමිත්ත ඒවා කියන්නේ ඒක. නිතර තමන්ගේ සිහිය මේ ආසන්නේ තියාගෙන ඉන්නවා. ඇයි එහෙම ඉන්නවන අපි? හිත නිතරම එක එක අරමුණු වල යනවා. අන්න ඒක වළක්වලා හිත එක තැනක ගැට ගන්න එක තමයි මේ කරන්නේ. එතකොට මෙතන සති නිමිති ඉන්න එකේ වාසිය මොකද්ද? අපි භාවනාව පටන් ගත්තු ගමම මෙතනින් ඉඳන් තමයි යන්නේ. මේක බේස් කරගෙන තමයි අපි ඒක වඩන්නේ. මෛත්‍රී භාන වැඩුවත්, ආනාපාන සතිය වැඩුවත්, සතිපට්ඨාන වෙන කමටහන ධාතු මනසකාරයක් වැඩුවත්, ඒකට බේස් කරගන්නේ මෙතන හිත මුලින් තියාගෙන. මෙතන තමයි the sign of mindfulness කියලා කියන්නේ. එතකොට අර භාවනාව කරනකොට මේක ටිකෙන් ටික යටපත් වෙනවා. අර භාවනා කමටහන ඉස්මතු වෙනවා. ඉස්මතු වෙලා ඒක අපේ සිත සමාධිමත් කරගෙන සමතේ වඩලා විදර්ශනා පැත්තට යොමු කළා. ආයි ඒකෙන් අයින් වෙනකොට මොකද වෙන්නේ? ආයි සති නිමිත්තට එනවා. ඊට පස්සේ හැමදේම කරන්නේ සති නිමිත්තත් එක්ක ඉන්නේ. මෙහෙම ඉන්නකොට හිතට කෙලෙස් එන්නේ ආවත් ආපු ගමම දන්නවා තමන්ට දැන් මේ කෙලෙස තමන් හිතේ තියෙයි කියලා. ඇයි? තමන් සතියෙන් ඉන්නේ. අනිත් දේ තමයි මෙතන සිහි පිහිටුවාට පස්සේ තියෙන වාසිය මොකද්ද? අපි මේ මොහොතේ දන්න ඉහළම ධර්මකාරණය මෙතෙන්ට ඇප්ලයි කරන්න පුළුවන්. තමන් වැඩිපුරම තමන්ට කුසල සිද්ධ වෙන දේ මේ සිහියත් එක්ක ඉන්න පුළුවන්. ඔබ දැනට වැඩිපුර ඔබ දන්නේ බුදුගුණ භාවනාව නම් මේ සිහියත් එක්ක අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණයන් සිහි කරන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ වැඩිපුරම පුහුණු කරන මෛත්‍රී භාවනාව නම් මෙතන හිත තියාගෙන මෛත්‍රියත් එක්ක ඉන්න පුළුවන්. මෛත්‍රී භාවනාව අවසන් කරගත්තු ගමන්ම ආයෙ මෙතෙන්ට එන්නේ. හොඳට තමන්ගේ හිතගෙන සිහින් ඉන්න. ඕන දෙයක් සිහි කරන්න පුළුවන්. අතීතය අමතක කරන්න කියලා, අනාගතය අමතක කරන්න කියලා බුදුදහම නැහැ. මතක් කරන්නේ මෙතන හිත තියාගෙන. දන්නව මතක් කරන්නේ දැන් තියෙන එකක් නෙවෙයි. එක්ක අතීතයේ සිදුවෙලා දැන් වැයවල ගිහපු දෙයක්, නැත්නම් අනාගතයේ තාම සිදු නොවෙච්ච දෙයක් තමයි මේ සිහි කරන්නේ කියලා හොඳට දැනගෙන තමයි කරන්නේ. හිත දුවන දෙන්නේ. අපි ෆ්ලෑෂ් එකක් අල්ලනවා නම්, ටෝච් එකක් අල්ලනවා නම්, ටෝච් එකේ හැන්ඩල් එක අපේ අතේ තියෙයි. ටෝච් එකකින් දමල ගහන්නේ අපි. ටෝච් එක තියෙ තියාගෙන ඕන තැනකට ફોકસ කරන්න පුළුවන් අපිට. හැබැයි තමන්ගේ පාලනේ තියෙන. ඒකට අනතුරක් වෙන්නේ නැහැ. අන්නේ වගේ අපේ හිත හොඳටම හැන්ඩල් කරන ක්‍රමයක් තමයි මේ සති නිමිති කියලා කියන්නේ. එතකොට පින්නතුනි අප මේ සාකච්ඡා කළේ අපිට තියෙන ඕන විෂන් එක මොකක්ද? අවසාන විෂන් එක මේ දුකේ හට ගැනීම හා Nirodhe ගැන පැහැදිලි දැක්මක් අපිට තියෙනට ඕන. මොකද දුක කියලා කියන්නේ? යම් කිසි වෙලාවක ඇහැට දකින රූපය, කනට හන ශබ්දය, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට එන පහස බාහිර දෙයක් නිසා එනවා කියලා හිතුවොත්, ඒ දේ මේ වෙලාවේ බාහිරය කියලා හිතුවොත් මොකද වෙන්නේ? තමන් දුකේ ඉන්නේ ඒ තුල හිත බැසගෙන තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ගිහිලා අවසන් වෙන කොහෙන්ද? භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. ඔබ ඕනෑම දෙයක් හිතන දැන් මේ මොහොතේ. තමන් ශ්‍රී ලංකාවේ හිටපු ගෙදර ගෙදර දැන් මතක් වෙනකොට කොහොමද මේ ලාවේ සිහිපත් වෙන්නේ ඔබට? මේ වගේ එළිය තියෙන ගියන්ද, කරුල තියෙන ගියන්ද? දැන් ඔබට මුලින් මතක් වෙච්ච එක? දැන් මතක් වෙන එකනේ මං කියපු මුල් මාස්ටර්ට මතක් වෙච්ච එක. කරුල ගියද්ද මතක් වුණේ මේ වගේ ආලෝකේ තියෙන ගියද්ද? කලින්ම කිව්ව ගම මතක් වුණේ එළිය තියෙන ගයක් නෙනේ. ඒ මතක් වුණේ අපි අන්තිමට දැකපු ගේ. දැන් තියෙන ගේ නෙවෙයි අතර මතක් වුණේ. දැන් තියෙන ගේ මතක් වුණා නම් කරවලගේ මතක් වෙන්නට ඕනේ. ඒ ගෙදර ඉන්න අය, ගෙදර දේවලුත් එක්ක ඔක්කොම පේන්න ඕනේ එහෙනම්. අපි ඇත්තටම මේ මොහොතේ අපේ හිතට යමක් තේරුම් ගන්න අපි අන්තිම වතාවේක දැකපු ස්වභාවය. දැන් තියෙන එක නෙවෙයි. ඒ රූපය නෙවෙයි ඇත්තටම අප සිහි කරන්නේ. ඒ රූපය ගැන අපේ තියෙන චෛතසික චිත්ත චෛතසික තමයි මේලාක මතක් කරගන්න. නමුත් අපි දන්නේ නැතුව අපි හිතන් ඉන්නේ ඇත්තටම දැන් බාහිර තියෙන දේ ගැනයි තමයි මතක් කරන්න කියලා. එහෙම හිතුව ගමම මොකද වෙන්නේ? බාහිර රූපය තුල අපේ හිත බැස ගන්නවා. හිත යම් කිසි රූපයක බැසගත්තා කියන්නේ මොකද්ද? ඒ රූපයට අදාළ වෙනස් වීම, ලෙඩවීම, මහලු වීම, දිරාපත් වීම, ලෙඩවීම, මරණ ටික ඔක්කොම බාර ගන්න වෙනවා. අනේ මට රූපේ විතරයි ඕනේ, නාකි වෙන්න නම් බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. ලෙඩ වෙන්න නම් බෑ, මරණයටපත් වෙන්න නම් බෑ, අමනාප වෙන්න නම් බෑ කියලා කිව්වට හරියන්නේ නැහැ. කෙස් ගහකාරී රූපයක් කොතන හරි තමන්ට ඉතුරු වෙලා තියෙනම් තමගේ මනස අවිද්‍යා පාදකව තමන්ට ඒත් එක අනිත් දුක් ටිකත් බාර ගන්න වෙනවා. දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? මෙන්න මේ ප්‍රඥා ආලෝකය දල්වන්නට ඕන. රූපය මතක් වෙනකොටම මතක් වෙන්නේ ඒ සතර මහා බෝධ රූපය ඉතුරු නැතුවම බෑ වෙලා ගිහිපු තැනක. මේ වෙලාවේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්නේ ඒ තේරුම් ගන්න මනෝවිඥාන ස්වභාවයත් අතීතයෙන් වර්තමානයට ආපු දෙයක් නෙවෙයි, මේක අනාගතේ යන දෙයක්වත් නෙවෙයි. ඉතීමස්මින් සති දං හෝති, මේ හේතුට ගැති කල්ලි හටගෙන ඉමස්මින් අසති දං හෝති, මේ නැති කල්ලි නැති වෙනවා කියන මේ අවබෝධයම බලන්ට ඕන. බලනකොටම බාහිර රූපෙ නිදහස් වෙනවා. ඒ මොහොතේම අභ්‍යන්තර නාමයන්තිනුත් නිදහස් වෙනවා. මේ නාම රූප දෙකේම නිදහස් වීම තමයි දුකේ නිදහස් වීම කියලා කියන්නේ. පින්නොතනි මෙන්න මේ සත්‍යයට එක තත්පර 10ක්, එක තත්පර 2ක් ඔබ හිත තියන්න. මේ වෙලාවේ බාහිර රූපය ඉතුරු නැතුවම බෑය වෙලා, නිරුද්ධ වෙලා, සීස් වෙලා තියෙන්නේ. මේක සීකරන මොහොතේ. ඒ සිහි කරන මගේ මනසත් තේරුම් ගන්න මේ වෙලාවේ මනසත් දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මෙතනම නැති වෙනවා කියලා බලන්න. බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ බාරහාරං දුක්ඛං ලෝකේ බාහර නික්ඛේපන සුඛං කියලා කියනවා. බාර කියන්නේ මොකද්ද? මෙන්න මේ අතීත පංචස්කන්ධය. බාරහාරෝති පුද්ගලෝ මේ බර උසවලා යන පුද්ගලයා තමයි මේ තැනැත්තා කියලා කියන්නේ. බාරා දානං දුක්ඛං ලෝකේ මේ බර උසවාගෙන යෑම දුකක්. බාරණී කේවන සුඛං බර බිමෙන් තිබීම සැපය. එතකොට දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ බර කරේ ඔසවාගෙන යෑම. අතීතයේ දැකපු අසුබ දේවල් තාම අපේ ලෝකේ නිරුද්ධ වෙලා නැහැ. ඔක්කොම ෆයිල්ස් ටික තියෙනවා. දැකපු අහපු දේවල් ටික ඔක්කොම ඔළුවේ තියෙනවා. ඒ ෆයිල් ටික ඔක්කොම එළියට ගන්න වෙලාව තමයි කොයි වෙනවද? රාත්‍රියේ නිින්දට ගිහලා හීන බලන වෙලාව. ඔක්කොම අර වහපු ෆයිල් ටික අරලා බලනවා. මිය ගිහිපු ආච්චිල, සීයල, නැන්දල, මාමල ඔක්කොම ටිකේ කිනෝ කවුරුත් මැරිලා නැහැ. ඔක්කොම එක මේ සීන වෙවිලා ආච්චිලක් තියෙනවා, සීයලක් තියෙනවා, ගෙදර කලින් හිටපු බල්ල බලලුත් ඉන්නවා, ගෙදර ලංකාවේ හරකේ කීටි නම් ඒ හරකක් තියෙනවා, ගෙදර මිදුල තියෙමිච්ච රබුටන් ගහක් තිබුණා නම් ඒ රබුටන් ගහේ රබටනුත් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒ අද අපට සිහිනෙදි පේන්නේ මේ මොලේ මතකයේ බේස් කරගත්තු ටික විතරයි. නමුත් මරණාසන්න මොහොත කියලා කියන්නේ කොහොමද? මරණාසන්න මොහොත කියලා කියන්නේ පිනතුණි. ඒකට තමයි අපි ඇත්තටම බය වෙන්න ඕන. මේ ආත්ම භාවයේ දැකපුවව දේවල් විතරයි නම් කමන්නේ. මොනවද? කල්ප ගාන කතියත් අධ්‍යක්ෂ මිටික ඔක්කොම ටික එකම ලයින් එකකට ගේනවා. එතෙන්දි මේ මොලේ තියෙන ධාරිතාව ඉක්මවල ගිහිල්ලා අපේ සති කියන චෛතසිකයෙන් ඒ අතීත චිත්තසෛසිකිට ඔක්කොම එක ලයින් එකට ගන්නවා. ඒකෙන් තීරණය වෙනවා අපි ඊළඟ උපත කොතෙන්ද යන්නේ කියලා. ඒ වෙලාවේ අපේ මතකෙට එන රූප ටික නිරුද්ධ වෙලා නැහැ. ඒක මතක් වෙනකොටම අපි හිතන් ඉන්නේ ඒක කොතන හරි තැනක දැන් තියෙනවා කියලා. ඒක මල් මාලාවක් වෙන්න පුළුවන්. පූජ කරපු මලක් පහනක් වෙන්න පුළුවන්. ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. අපි කාට හරි කරපු අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ සිද්ධිය ඒ මොහොතේ ඇත්තටම අපේ මනසට මැවිලා පේනවා. අන්න ඒක කර්ම කර්ම නිමිති ගති නිමිති විදියට ඊළඟ භවයේ තීරණය කරනවා. පින්නතනි මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා විශ්වාසය තිබීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දුක හටගන්නේ සම්භවයේ ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ தත්වය මත. එහෙනම් අපි ඉක්මනට මොකද කරන්න ඕන? මෙන්න මේ හිතට මැවෙන රූප ටික මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච රූපයක්, මේ මනසින් හදාගන්න රූපයක් කියන එක මේක නැවත නැවතත් බලලා බලලා පුහුණු කරන්න ඕන. ධාතු මනසිකාරය වශයෙන්, නවසීවතික වශයෙන්, පටිකුල මනසිකාර විදියට, විවිධාකාරයෙන් ඉරියාපත විදියට සමතේ වඩලා, ඒ සමතේ හිත පිහිටුවල විදර්ශනා වඩලා නැවත නැවතත් මේක බලලා බලලා බලන වාර ගන්න වැඩි කරන්න ඕන. ඇයි ඒකට හේතුව? අපි සසනේ මෙතෙක් කලක් බලලා තියෙන කොහොමද? ඇහැට දක්න රූපේ මේ වෙලාවේ තියෙයි කියලා තමයි බලලා තියෙන්නේ. එතකොට ඒක අනිත් පැත්තට හරවන නම් ඒ වගේම වේගයකින් මේකේ නැති බව මෙනෙහි කරන්න ඕන. දැන් අපේ ගෙදර කිසියම් තැනක ඔරලෝසුවක් හයි කළ තිබ්බනම් බිත්තියක අවුරුදු 10 කට හයි කළ තිබ්බා කියලා කියමු. අපි ඒක ගහලා ලයින් කරා කියලා කියමු. කවුරු හරි ගෙදර ආනෝ නංගියේ අක්කේ වෙලාව කීයද? කිව්ව ගමන් බලනවා අරකනේ. ඇයි ඒ? අර පරණ පුරුද්ද. අන්න ඒ වගේ තමයි අපි මේ කාලයක් පුහුණු කළ තින කොහොමද සද්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? ෆෝන් එකක් රින්ස් යනකොටම බලන කාගේද ෆෝන් එක කියලානේ. පින්නතුනි ෆෝන් එකේ රින්ස් යනකොට ඇත්තටම අපි ඒක රින්ස් යනවා කියලා තීරුම් ගන්නේ සෝත විඥානෙන් නෙවෙයි මනෝ විඥාන අවස්ථාවේ. අන්න ඒක හරියට දැනගෙන අපට ඕන නම් හැරෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. දන්නෝ ශබ්ද රූපේ නිරුද්ධච්ච මොහොතක මේ ඊට අදාළ ටික තීරුම් ගන්න විතරයි බලන්නේ. එතකොට රූපේ Nirodhe සාක්ෂාත් කළ බලනකොට ඒ ෆෝන් එක අහවලට ආйти එයා මේක වැරදි මේල ඕන් කරගෙන හිටියේක මේ බණ කියන වෙලාවේ ඒ කතා අමුකුත් ගොඩ ගැහෙන්නේ නැහැ. එයි බාහිර පුද්ගලයෙක්වත් කිසිම දෙයක් අපට පැනවෙන්නේ නැහැ. බලන්නේ ඇයි යාට උපකාරයක් වෙන්න. එයා ඉන්න කෙනෙක් නෙවෙයි මෙතෙන්ට බාධා බව තේරුම් අරගෙන ඒක උපකාරයක් වෙන්න විතරයි බලන්නේ. කාටවත් විවේචනය කරන්න මේ බලන්නේ. පින්නතුනි මෙන්න මේ වගේ මට මේ නිසානේ සරුත් හාමුදුර දසද්ද වැඩම කරනකොට එක්තරා යක්ෂයෙක් වේගෙන් ඔළුවට පාරක් ගැහුවා. සාමාන්‍ය කෙනෙකුට ගැහුවා නම් ඔළුව සත් කඩකට පැරෙන තරම් වේදනාවක්. සරුත් හාමුදුරේ හැරිලවත් බැලුවත් නෑ. පොඩි වේදනාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් උන්වහන්සේ වේදනාව Nirodhe සාක්ෂාත් කළ තමයි බැලුවේ. තේරුම් ගත්තේ. කවුද ගැහුවේ කියලා හැරිලවත් බැලුවේ නෑ. අන්නේ වගේ පින්නතුණි අතීත දේ විතරක් නෙවෙයි මේ මොහොතේ මේ ඔබට බණ කියන ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය ඇහෙන්නේ මේ මොහොතේ ඇහෙනවා කනට පතිත වෙනවා තේරුම් ගන්නේ මොහොතේදී සෝත විඥානෙ නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා මන විඥානේ තේරුම් ගන්න මේ මොහොතේ ඔබට රූපයක් පේනවා මේ සිවුරක් කියලා තේරුම් ගන්නකොට මේ හාඳුරු කෙනෙක් කියලා තේරුම් ගන්නකොට කොහෙන්ද තේරුම් ගන්නේ ඔබේ චක්කු විඥානෙන්ද මනෝ විඥානෙන්ද මනෝ විඥානෙ මෙතෙන්ට අපට අවබෝධය ආපු ගමම්ම අපි දන්න වර කටේ තියෙන කෑම රස දැනෙනකොටම පිඟානට හිතන්නේ Taman දන්නව කටේ පැත්තට අවබෝධය එන්නේ එතකොට ආසාවක් ඇති වෙන්නේ හැම රස විඳින්නත් පුළුවන් දැන් මේ බණ ඔබට තේරුම් ගන්න පුළුවන් තේරුම් අරගෙන හිත වඩන්නත් පුළුවන් මේ බණම පාදක කරගෙන තමයි නිවන් දකින්නක් තියෙන්නේ. හැබැයි ඒක මුලින් තියෙන අවිද්‍යාව දුරු කරලා මේ හාමුදුරු කියන බණක් කියලාවත් මේ ශබ්දෙට හිත තියලවත් නෙවෙයි. මේ අවබෝධයට හිත තියලා ප්‍රඥාවම දිනු කරගන්නත් පුළුවන් අපිට. පින්නතුනේ මෙන්න මේක තමයි අප කල්යාණ මිත්‍රාසෙන් අප ලබන ධර්මඥානය. මෙන්න මේ ධර්මඥානෙ ලබාගත්තු ගමම්ම අප ඊළඟට මේකට අදාළ මාර්ගයට පිවිසෙනවා. මුලින් ඇඩ්‍රස් එක අහගත්තා, නෙවිගේටරේට දාගත්තා, GPS එකට දැම්මා, දාලා ඊට පස්සේ ස්ටාර්ට් කරගන්න. වාහනේ යන දැන්. අර විෂන් එක දැක්ම ලිපිනේ ගැන මොකද්ද සම්මාදිට්ඨිය? සම්මාදිට්ඨිය ලැබිච්ච ගමම ඊළඟට මොකද්ද වෙන්නේ? සම්මා සංකප්පය. මේට අදාළ සංකල්පනා තමයි කොයි වෙලෙත් තමයි හිතෙන්නේ. මොන සංකල්ප? නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. මේ පංචේන්ද්‍රිය නිරුද්ධ වෙච්ච තැනක නම් මේ අවබෝධය ලැබෙන්නේ. ඒකම අනිත් පැත්තට හරවන මොකද්ද? මේ පංච ආයතන මේ වෙලාවේ නිරුද්ධ වෙලා කියලා පංචකාම සම්පත්තියෙන් මිදෙන්න දරන උත්සාහය. ඔහු දන්න වෙනා නියම සැනසීම ලැබෙන්නේ ඇස පිනවල නෙවෙයි, කන පිනවල නෙවෙයි, නාසය පිනවල, දිව පිනවල, කය පිනවල නෙවෙයි කියන එක දැන ගන්නවා. මේකට තමයි නෙක්ඛම්මේ කියන්නේ, නෙක්ඛම සංකප්ප. මේ පංචකාමෙන් ඉවත් වෙන දරණ උත්සාහය. ඒකෙන් කියන්නේ කන්න බොන්නේ නැහැ, නාන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. කෑම බීම කන්න පුළුවන්. බඩේ පිරෙන කන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හොඳට නාන්නත් පුළුවන්, ලස්සනට ඇඳුම් ඇඳලින්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හොඳට ලස්සනට කොන්නේ පිරන්න පුළුවන්. ඒ වොන දෙයක් කරගන්න. ගෙදර ලස්සනට තියාගන්න එක කමක් නැහැ. නමුත් Taman දන්නවා මේ වෙලාවේ අවබෝධය ලැබෙන්නේ, මේක තේරුම් ගන්නේ මේ වගේ ස්වභාවයක් මත කියන එක දන්නවා. මේ කම සංකප්පය ඇති වෙනවා. අව්‍යාපාද සංකප්ප. අර සම්මාදිටිය ඇති වෙච්ච ගමම ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? අනිත්‍ය ගැන අමනාපය දුරු වෙන විදියට මෛත්‍රිය දිනු කරනවා. අව්‍යාපාද සංකප්ප කියන්නේ මොකද්ද? මෛත්‍රී වැඩීම. සම්බේ සත්තා බාන්දු සුඛිතත්තා. හැම වෙලාවෙම මෛත්‍රියම කෙනෙක් දිහා බලන්න. සෝපත් වේවා. සෝපත් වේවා. සෝපත් වේවා. දැන් තමන්ගේ හිත පරිස්සම් කරන්නේ දැන් යන්නේ. අනිත් අය හදනනේ දැන් යන්නේ. දැන් තමන්ගේ හිත පරිස්සම් කරන්නේ, තමන්ගේ හිත පරිස්සම් කරනවත් එක්ක මොකද වෙන්නේ? අනිත් අය තිබෙන් පරිස්සම් වෙනවා. අමුතුවෙන් පරිස්සම් කරන් දෙන්නේ. අවිහිංසා සංකප්ප. කිසිම කෙනෙකුට කායික වාචික සිගව හිංසාවක් කරන්නේ නිකන් හිංසාවක් නෙවෙයි පිනතුනි බැල්මකින්වත් කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. අනිත් කෙනට හානියක් කරා කියන්නේ මොකද්ද? තමන්ට රිටර්න් එක එන්නේ. වෙන කෙනෙකුට මඩ ටිකකින් ගහනකොට මොකද වෙන්නේ? මඩ කොහෙද ගෑවිලා තියෙන්නේ? ඔව්, තමන්ගේ අතේම ගෑවිලා ඉස්සලා තියෙන්නේ. ගැහුවත් නොගැහුවත් අල්ලනකොටම තමන්ගේ අතේ මඩ. තමන් දකිනවා මෙන්න මෙතනින් මගන්නවා. තමන් අනිත්‍යට හානියක් කරන්නේ නැහැ. තමන් දන්නවා මේ හානිය කරගන්නේ තමන්ටම කියලා දන්නවා. සම්මා සංකප්පය ලැබිච්ච ගමම ඊළඟට කොතෙන්ද දෙන්නේ? සම්මා වාචා. ඔන්න පින්නතුනි, ඊට පස්සේ තමන්ටම තමන් ධර්ම මාර්ගයට ආවද කියලා චෙක් කරගන්න පුළුවන් නියම ක්‍රමය තමයි තමන් භාෂාව හසුරවන ආකාරය. හිත පරිස්සම් කරගෙන තමයි කතා කරන්නේ. වෙනදා අපි කතා කළා තමයි සතුටු වුණේ. දැන් සතුටු වෙන්නේ කොහමද? කතාව අඩු කළා. වෙනදා අපි සතුටුනේ කතා කරපු පමණට, තොරතුරු කිව්ව පමණට. දැන් සතුටු වෙන්නේ අඩුවෙන්ම කතා කළා. ඇයි? බාහිරින් කතා කළ ළම සතුටක් නෙවෙයි, තමන්ට අභ්‍යන්තර ලොකෝ සතුටක් මෙහි දැන් ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මෛත්‍රිය වඩනවා, පංචකාමෙන් ටික ටික දුරු වෙනවා, හිංසාව දුරු වෙනවා, මේ විෂන් එක තියාගෙන. දැන් බලන්න පිනුතින, අපට හොඳට මොන හරි ඉලක්කයක් තියෙනවා නම් විභාගයක් සමත් වෙන්න කියලා හරි, නැත්නම් ලොකු ගමනක් යන්න කියලා හරි, ලොකු රාජකාරියක් හරි අපට තියෙනවා නම් අපි අනවශ්‍ය දේවල් කතා කරනවද? නෑ නේ. ඔබ ලොකු රාජකාරියක යෙදෙලා නම් ඉන්නේ. ඔබ අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ මොනවා කර. ඔබට ඊට වඩා බාහිර දුර කාර්යයක් ඔබේ ඔළුවේ තියෙනවා. අන්නේ වගේ තමයි මේ දුකේ නිදහස් වීමේ මේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක අපේ ඔළුවට ආව ගමන්ම අපේ ඔළුවේ වැඩ කරන්නේ මේක. මොකන්ද මේ නාමයටත් චිත්තසෛසික පැත්තෙනොත් නිදහස් වෙන තමයි මේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක. දුකේ නිදහස් වීම. දුකේ නිදහස් වීම කියන්නේ මොකද්ද? බාහිර රූපෙන් හිත නිදහස් කරගන්න එක, මනෝ විඥාන පැත්තෙන් හිත නිදහස් කරගෙන මේ දෙකෙම රිලීස් වෙන තමයි මේ යන්නේ. ජරා මරණ වලින් නිදහස් වෙන යන ගමනක් මේක. මේ යන ගමනේදී වැල්වට හරන් කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ පින්නතුනි. තව මොහොතකින් ඊළඟ දුක එන්න කාරණේ මේ තියාගෙන ඉන්නේ. ඈතින් කෝච්චියක් එනවා නම් රේල් පාරේ මැද ඉඳගෙන සුවඳ සාකච්ඡා කරනවද? විනෝද වෙනවද අපි? ඉක්මනටම පාරම හරු වෙනනේ බලන්නේ. පාරෙන් අයින් වෙනනේ බලන්නේ. ඒ වගේ හෙට දවසේ අපේ ළඟම ඥාතියෙගේ මරණයක්, ලෙඩවීමක්, අනතුරක පණිවිඩය හෙට උදේ එන්න පුළුවන්. අද කෑම ගත්තේ කොමකටද? ඒ හෙට උදේ අඬන දින කාරණේට කඳුළු ටික එකතු කරන්න ඒවද කෑම කෑවිලා අස්සනට hina වෙවි. ඒක මතක තියාගන්න. අන්න ඒ කඳුළු ටික පිස දාන තමයි අද මේ ධර්මයට එන්නේ. එතකොට පිනොත්නි අපිට කතා කරන්න තනන් දෙයක් ඉතුරු වෙන්නේ. ඊට වඩා ඉක්මනින් මේ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ආන්නේ. ඉක්මනටම මේ රූපෙන් නිදහස් වෙන්න. මේ රූපෙන් නිදහස් නොවුනොතින් ලෙඩවීම, මරණ, ප්‍රිය අනතුරු මේ ඔක්කොම ටික ඔළුවට ගන්න අපිට තියෙන දුකෙන් හෙට. ඊ අනතුරු වළක්වන්න නෙමෙයි කියන්නේ. අනතුරෙන් එන දුක නැති කරගන්න. අපි මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ කියලා හෙට එන නිවුස් එක නැති වෙන්නේ. හෙට මැරෙන්න කෙනෙක් ඉන්නවනේ මැරේ එක වළක්වන්න බෑ අපිට. නමුත් මේ මරණ ධර්මතාවය වළක්වන එක නෙවෙයි මරණ දුක වළක්වන්නේ මේ ධර්මයේ තියෙන. ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම මේ ධර්මතා. මේවා අපි ධර්මයේ ප්‍රැක්ටිස් කරත් නොකර ජීවිතේට එනවා. එහෙනම් ධර්මයේ පුහුණු කිරීමේ මොකද කරන්නේ අපි? මහලු වීමේ දුකෙන් නිදහස් වීම, ලෙඩ වීමේ දුකෙන් නිදහස් වීම, මරණය කියන දුකෙන් නිදහස් වීම, ප්‍රිය විප්‍රයෝග කියන දුකෙන් නිදහස් වන්න මේ ධර්මයේ තියෙන්නේ. අන්න එතෙන්ට අපි ඔළුව වැඩ කරගත්තු ගමන්ම මෙන්න මෙතෙන්ට ඉක්මනටම එන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්ම ලෝකෙට දේශනා කරනකොට සතර පාරමිතා පුරාගෙන ආපු අය, ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන ආපු අය, ප්‍රාර්ථනා කරගෙන ආපු අය, ඇතැම් විට හෙට දවසේ විවාහ වීමේ උත්සවය ඔක්කොම සංවිධානය කළ තිබෙද්දී අද වෙන දවසේ මහරුණ. මොකද හෙට විවාහ වෙන කෙනෙක් දුක නිදහස් වෙන්න බෑ මේ ධර්මයට නාවොත් අද දවසේ මහරුණ සමහර අය විවාහ මංගල්‍ය කැන්සල් කළා. සමහර අය හෙට වෙන දවසේ ගෘහ ප්‍රවාස මංගල්‍ය තිබෙද්දී අලුතෙන් ගියක් හදලම ලොකු මාලිගාවක් හදලා හෙට දවසේ විවෘත කරන්න තියෙන ඔන්න වෙන තිබෙද්දී අද වෙන දවසේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දහමාලා දහමට ආවා. සමහර රාජකුමාරෝ හෙට වෙන දවසේ රාජ මංගල්‍ය, අභිෂේක මංගල්‍ය ඔහොම මෙහෙම තිබෙද්දී, ඔටුනු පළඳන උත්සවය හෙට තිබෙද්දී අද වෙන දවසේ ධර්මයට ආවා. සමහර අය අභිෂේක මංගල්‍යයත්, විවාහ මංගල්‍යයත්, ගෘහ ප්‍රවාස මංගල්‍යයත් මේ තුනම හෙට දවසේ තිබෙද්දී අද වෙන දවසේ මහානාච්චයත් තියෙනවා. ඒ තරම් ඉක්මනට මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන දැඩි මොටිවේෂන් එකක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන්ම මේ ධහම් පණිවිඩය ගැන විශ්වාසය ඇති වෙච්ච ගමන් ඊළඟට කොතෙන්ද දෙන්නේ? ඊළඟට එන්නේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න වීරියක් ඇති වෙනවා, ඉන මොටිවේෂන් එකක් එනවා. මේ මොටිවේෂන් එක ආවෙ නැහැ කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව සමහරට ගත්තේ නැහැ කියන එක. නැත්තම් ශ්‍රද්ධාව මදි කියන එක. ශ්‍රද්ධාවේ ඇවරේජ් මට්ටමට ඇවිල්ලා නැහැ කියන එක. දන්නවද ධර්මය ඇත්තයි කියලා? දන්නවද ධර්මය සැක කරන්නේ ඔබ? නමුත් මොකද්ද අපේ අඩුව තියෙන? බුදුරජාණන් වහන්සේ පහළල හිටියා කියන එකත් දන්නවා. ධර්මය ඇත්තමයි, මේක තමයි ලෝක උතුම්ම ධර්මය කියලා දන්නවා අපි. හැබැයි ඒක අඩුවක් අපේ තියෙනවා. අඩුව මොකද්ද? අප අද කරන දේවල් වලින් වඩාම සැනසීම ලැබෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ මේ ධර්මයේ පැකිස් කිරීම මතයි කියන විශ්වාසය ඉදරේ අපේ නැත්තේ. ඒතරක් නෙවෙයි අප අද ජීවිතයේ සැනසීම ලැබීම සඳහා කරන දේවල් අතුරින් වඩාත්ම ඉක්මනින් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ දහම පිළිපැදීමෙන් තමයි අපට රිසල්ට් එක ලැබෙන්නේ කියන එක ගැන තියෙන විශ්වාසය අඩුවයි මේ තියෙන්නේ. වෙන කිසිම අඩුවක් නෑ වෙන. ධර්ම ඥානෙ අඩුවකුත් නෑ. කල්යාණ මිත්‍රයන්ගේ අඩුවකුත් නෑ. ධර්ම දේශනාව ප්‍රමාණය අඩුවකුත් නෑ. ගෙදර තියෙන බණ පොත්පත්වල ප්‍රමාණය අඩුවකුත් නෑ. ඔක්කොම තියෙනවා. එකම අඩුව මොකද්ද? අප අද කරන දේවල් අතුරින් වඩාත්ම වැදගත් දේ මේ ධර්මයේ පුහුණු කිරීමයි කියන විශ්වාසය අඩුවයි තියෙන්නේ. ඒක හිතට ආපු ගමම්ම හැම මොහොතේම අපි වැඩ කරන්නේ gedara වැඩ කළත් කරන්නේ මෛත්‍රිය වඩමින් සතිපට්ඨාන ඉඳගෙන. වාහනේ ගියත් ඇතැම් විට මෛත්‍රිය වඩමින් විදර්ශනා භාන වඩමින් ධාතු මනසිකාර්ය වඩමින් හේතුඵල ධහම දකිමින් ඒ වැඩේ කරන්නේ. රැකියාවට ගියත් එහෙමයි. ඒ වගේම පින්නතුනි කලක් යද්දී තමන්ට ජීවිතේ වඩාම වටිනාම තමන් වඩාම සතුටු වෙන දේ බවට පත් වෙන මොකද්ද? ධර්මයේ හැසිරීම. මේ දේ තමන් හොබි එකක් එන්ජොයිමන්ට් එකක් කරගන්නට ඕන. මේක ජීවිතයේ සතුට ලැබෙන ක්‍රමයක් බවට පත් කරගන්නට ඕන. ඒක මුලදිම ඇති වෙන්නේ නැහැ. කාලයක් පොහුණු කළා අමාරුවෙන් මුල් ටික අමාරුවෙන් කලක් ගත කරන්න ඕන. දැන් ලොකු දර කොටයක් අපි කලින් උස්සගෙන යන්න ඕන. උස්සගෙන ගිහිල්ලා වතුරකට දැම්මොත් කොහමද? වතුරට දැම්මට පස්සේ ලී කොටය ඇතැම්මිට ඇඟිල්ලෙන් උනත් අලු කරන් යන්න පුළුවන් නේ. පොඩි ලණුවකින් උනත් ඇදන් යන්න පුළුවන්. වතුරට දානකන් ටිකක් අමාරුයි. අන්න ඒ වගේ තමයි මේ සෝතියට බැස ගන්නකන් ආරසිංහ මාර්ගයට බැස ගන්නකන් ටිකක් අමාරුයි. බැසගත්තට පස්සේ මුළු ජීවිතේ මේක බවටපත් වෙනවා. එතකොට බලන්න පේනතුනි අර සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමම්ම සම්මා සංකප්පේ when we have right understanding immediately we come to right intention. The intention of renunciation from five senses. අව්‍යාපාද සංකප්ප the intention of metta. And avihinsa sankappa the intention of non-cruelty, right vision, right intention, then right speech. අපි කතා කරන හැම වචනයක්ම ඉතාම පරිස්සමෙන් තෝරා බේරාගෙන තමයි අවශ්‍ය ප්‍රමාණය කතා කරන්නේ. ඇයි දැන් අපට ලොකු ආධ්‍යාත්මික සිහිනයක් නිරතුරුව හිතේ තියාගෙන තමයි මේ ගමන යන්නේ. පින්නතුනි අප යමක් කතා කරන කලින් වචනය කටින් පිට වෙන කලින් වචනය අපේ යටතේ තියෙන්නේ. Before we speak something, the words that we speak are controlled by ourselves. After we speak something, what happens to us? We are controlled by the words that we spoke. යමක් කතා කරන කලින් ඒ වචනේ අපේ යටතේ තියෙන අපි පාලනය කරනවා යව. හැබැයි වචනේ පිටුනාට පස්සේ මොකද වෙන්නේ? අපිම කතා කරපු වචනට අපිට යටත් වෙන්න වෙනවා. යාවිසින් අපෝ පාලනය කරනවා. අනේ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් කතා කරන කලින් නැවත නැවතත් හිතන්න මේක නිවැරදිද, මෙතන කොච්චර අර්ථවත්ද, මේක මං කියන්න ඕනද නැතිද යන්ද කියලා හොඳට කල්පනා කරලා තමයි කරන්න ඕන. පින්නතුනි තමන් ධර්ම මාර්ගයට ආවද කියලා තමන්ට බාහිරව පේන ප්‍රධානතම ලක්ෂණයක් මේක. ඇත්තෙම බාහිර කයින් එච්චරම තේරුම් ගන්න බෑ කෙනෙක්. කොච්චර ප්‍රැක්ටිස් එකේ ඉනවද කියලා හැසිරෙන විදියෙන් කායිකව තේරුම් ගන්න අමාරුයි. නමුත් යා පාවිච්චි කරන වචනේ තේරුම් ගන්න පුළුවන් ගද්දරට. යා කොයිතරම් වචන අර්ථවත්ව පාවිච්චි කරනවද? යාගේ වචන කොයිතරම් නිරතරද කියන කාරණේ මත යාගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන්. එනිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සාකච්ඡාය පඤ්ඤා වේදි තබ්බෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්නේ කොහොමද යාත් එක සාකච්ඡා කරන්න ඕන කියලා. කෙනෙක් එක ටික වෙලාවක් කතා කරනකොට යා ප්‍රැක්ටිස් එකේ කොතන දිනේ කියලා බලාගන්න පුළුවන්. යාගේ මේ වෙලාවේ ප්‍රඥාව කොයි මට්ටමකටද තියෙන්නේ කියලා බලාගන්න පුළුවන්. සම්මා වාචා ඊළඟට සම්මා කම්මන්ත රයිට් ඇක්ෂන්. අපේ කායික දේවල් වාග් පාලනය වෙනවා. වචනේ සංවර වෙනකොට බොරු කීමෙන් වැළකෙනවා. පරුස වචන කීමෙන් වැළකෙනවා. අනිත්‍ය ભેද කරන කේලම් කීමෙන් වැළකෙනවා. සහ හිස් වචන කීමෙන් විශේෂයෙන් නිරර්ථක වචන useless words පාවිච්චි කරන එක හුඟක් අඩු වෙනවා. අනේ වචනේදී පිනුතුනි හරි වැදගත් දෙයක් තියෙනවා. විශේෂයෙන් අපි කතා කරන වචනේදී කේලම කියන එක. මේ කේලම් කීම කියන එක slandering words, malicious words කියලා කියන්නේ අපි. ඒක තීරණේ වන්නේ පිනුතුනි අපි කතා කිරීම මතටත් වඩා අපි කතා කරන්නේ කාත් එකද කියන කාරණේත් එක්ක. අපි යම්කිසි සිද්ධියක් තවත් කෙනෙක් එක්ක කියන්න පුළුවන්. අපි හැමතැනම හොඳ අදහසින් කියන්නේ. අපි කේලම කියන අදහසින් නෙමෙයි කියන්නේ. කෙනෙක් බේද කරන අදහසින් නෙමෙයි අපි කියන්නේ හැමතැනම. නමුත් අහන අනිත් කෙනා මේක කේලමවට පරිවර්තනය කරනවා. අන්න ඔයාගෙන අරිය ආහාරම හාමයිනේ කිව්වේ කියලා. අර වචනේ අනිත් කෙනා විසින් කේලමවට පරිවර්තනය කරනවා. පින්නොතුනි මේක අපි අතිනුත් වෙන්න පුළුවන්. ගාහ කල්පනාකාරී වෙන්න මෙන්න මෙතෙන්දී. වෙනත් කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙකුට කියනකොට හරී කල්පනාවෙන් එක කියන. ඒ අපට විශ්වාසය මතයි අපට ඒක කිව්වේ. එයා කේලම් කරුවේ බවට පත් කරන්න එපා පින්නොතුනි කවදාකවත්. එයා බේරලා කතා කරන්න. මෙන්න මෙතෙන්දී හුඟා කල්පනාකාරී වෙන්න. වෙනත් කෙනෙක් කියපු දෙයක් ඒ විදිහටවත් කියනකොට වුණත් වා කල්පනාකාරී වෙන. අපි ඕනොන් අතරේ තියෙන විශ්වාසය, ගෞරවය, ආදරය අඩු වෙන ප්‍රධානතම හේතුවක් වෙනත් අය කියපු අපි නැවත කියන ගියම වෙන සිද්ධිය. ඕන කෙනෙකුගේ දෙයක් අහන්න කමක් නැහැ. හැබැයි ඒක වෙන කෙනෙකුට කියනකොට හොඳ කල්පනාවෙන් ඒක කියන්න. නැත්තම් නොකියමින් කියන්න තියා අහවල් කෙනා හම්බුනා කියලා කියන්න එපා. ඒ තරමට හොඳ හම්බුනාද කියලා ඇහුවොත් ඊට පස්සේ අරේ අහන මොනවද කිව්වේ? මං ගැනත් කිව්වද? මහලුක කතා ටිකක් ඊට පස්සේ කියන්න වෙනවා. බැරියෙම තැනකදී විතරක් කියන්න නැත්නම් අහවල් හම්බුන ඔයා ගැන කතා කළා එහෙම ඒ මොනවාක්වත් කතාවලට යන්න එපා. අපිට මේ කලින් හස්සිලා තන මෙලවන්නේ නැහැ පින්නතුනි. මේ මරු විකලෙන් මේ දුක සමුදියේට මුහුණ දෙන්නේ වෙලාවේදී අපට මේ අනවශ්‍ය ගැටලුවට මුහුණ දෙන වෙලාවක් නැහැ. ඊට වඩා මේ සසර ඊටාම පින් කළ මේ ලොකු වීදමක් කළ මේ ලබගත් අවස්ථාවක් මේක. මේක අනිත්‍ය ගැන කතා කරන්න ගිහින් මේක නැති කරගන්න එපා. ඒ නිසා විශේෂයෙන් ඕන් අතර කතා බහ කරද්දී වා කල්පනාකාරී වෙන්න වචනය අපි කතා කරන වචන විතරක් නෙවෙයි අනිත් කෙනාගේ දෙයක් කියන යද්දී වුණත් ඒක කේලමක් බවට පරිවර්තනය කරන විදියට ඒ කතාව කියන්න එපා. ඒක නැවත නැවතත් හිතන්න පින්නතුනි. මේක අපේ අතින් බොහෝ විට වෙන්න පුළුවන් දෙයක් මේක. අපි හිතලා නෙමෙයි මේක කරන්නේ. අපි අර පුරුද්දට අනිත් අතට කියනවා මේක. කියන කෙන අනිත් කෙනත් අහන් ඉන්න කෙනත් ඒ වගේ කෙනෙක් නම් ඒක දිගට යනවා ඊට පස්සේ. අනේ නිසා විශේෂයෙන් ඔබේ ගෞරවය ආරක්ෂා වෙන මේක හේතුව නිවන් ලැබීම කෙසේ වෙතත් පින්නතුනි. ඔබ සමාජෙ ඉන්නකොට ඔබ ගැන ගෞරවයක් ඇතිවන ප්‍රධාන දේ තමයි කතාව කියන එක. ඔබට වාදනා ගරු කරන්නේ කොමකටද? ඔබ කතා කරන විදියට. ඔබට ගරු කරන්නේ ඔබ දන් දෙන විදියටවත්, ඔබට තියෙන උපාධි සහතික නිසාවත්, ඔබට ඉන්න දරුවන්ගේ තියෙන අධ්‍යාපනය නිසාවත්, ඔබේ ධනයටවත්, ඔබ ආපු වාහනයටවත් නෙවෙයි ඔබට ආදරේ ගෞරවය දක්වන්නේ. මොකටද? ඔබ කොහොමද කතා කරන්නේ කියන එක මත. ඔබට කවුරු හරි කෙනෙක් හොඳයි කියලා කියනවා නම්, ඒ හොඳයි කියන්නේ මොකටද? ඔබ වචන පරිස්සමෙන් කතා කරන කෙනෙක් නම් තමයි ඔබට හොඳ කියන්නේ. එතන වරද්ද ගත්තොත් ඔබට මොන හොඳ තිබ්බත් අනිත් හොඳ මොනවාක්වත් ඔබ ගැන කතා කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න. ඒ තරමට හොඳයි. ධර්මයට ආපු ගමන් මොකක්ද වෙන්නේ? ධම්මේවා කතා අරියෝවා තුන්හි භාවෝ. කතා කරනවා නම් ප්‍රයෝජනවත් දෙයක්, ධර්මයට අදාළ දෙයක් කතා කරන්නේ, නැත්නම් මොකද කියලා කරන්නේ? තුන්හි භාවෝ, නෝබල් සයිලන්ස්, ආර්ය තුෂ්ණිම් භාවය. නිකං කතා නොකර බූමගෙන ඉන්න එක නෙවෙයි. ඒ වෙලාවේ හොඳ සිතුවිල්ලකින් මෛත්‍රී වඩමින් ඉන්නවා, ධර්ම කරුණක් මෙනෙහි කරමින් ඉන්නවා. ඒකට තමයි ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ. අනිත් අය නම් කේලම් කියන මන් නම් ඔහොම කියන්නේ නැහැ කියලා, එහෙම ඉන්න එක නෙවෙයි ආර්ය තුෂ්ණිම් භාවය කියන්නේ. තමන් හිත පිරිසිදු වෙන විදිහේ සිතුවිල්ලකින් ඒ වෙලාවේ ඉන්නවා නේද? සම්මා වාචා, සම්මා කම්මන්ත, ප්‍රාණඝාතයෙන්, ස්වරකමින්, වැරදි කාම සේවනයෙන් අයින් වෙනවා. ඒකට සම්මා කම්මන්තය කියලා කියනවා. ඊට පස්සේ සම්මා ආජීවය. අර සම්මා දිට්ඨියට පත් වෙලා නිවන පැත්තට හැරිච්ච ගමන්ම අපි කරන හැම දෙයක්ම පින්නතුනි අර සංග මාර්ගයේ අංගයක් බවට පත් වෙනවා. රැකියාව කරන්නේ තේත් එක්ක. ඉතාම ධාර්මිකව තමයි තමන්ගේ රැකියාව කරන්නේ. ඒ වගේම තමන් කරන රැකියාව කරන ස්ථානය වා ආදරෙන් රැක බල ගන්නවා. ඇයි ඒ? ඇයි එහෙම කරන්නේ? පින්නතුනේ රැකියාව කරන ස්ථානයෙන් තමයි අපිට මේ ඔක්කොම ටික හම්බෙන්නේ නේද? අපි කන්නේ බොන්නේ, ඇඳුම් පැළඳුම් ටික අපේ ආමඩ තාත්තට සලකන්නේ, දරුවන්ට ඇඳුම් අරන් දෙන්නේ, ගෙට මෝගේජ් එක ගෙවන්නේ, වාහනේ බිල් ටික ගෙවන්නේ, ෆෝන් එකේ බිල් ගෙවන්නේ, වතුර ටික ගන්නේ සල්ලි දීලා ඔක්කොම කරන්නේ කොහමද? අර හම්බ කරන එක එන්නේ නේ. පින්නතුනි අපි හම්බ කරන ස්ථානයේ, රැකියා කරන ස්ථානයේ දේවාලයක් වගේ, බුදු මැදුරක් වගේ ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන, ආරක්ෂා කරගන්නට ඕන. එතන ඉතාම ධාර්මිකව රැකියාව කරන්න ඕන. කාර්යාලේ තියෙන දේවල් කාර්යාලයට අයිති කිසිම දෙයක් පින්නතුනි ගෙදර නම් ගේන්න එපා. හාෆ් ෂීට් එකක්වත් ගේන්න එපා. පෑනක්වත් ගේන්න එපා ඔෆිස් එකෙන්. එතනින් ෆොටෝ කොපියක් හතේ මැෂින් එකෙන් තමන්ගේ දේවල් කරගන්න එපා. පන්සලේ දෙයක්වත් එතනින් කරන් එන නම් එපා. බණ පොතක්වත් ඒ ප්‍රින්ටරෙන් ප්‍රින්ට් අවුට් ගන්න යන්න එපා. මේක තමයි සම්මා ජීවය කියන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ටත් කියන පුතේ මම ඔෆිස් එකේ නම් පෑනක්වත් හාෆ් ෂීට් එකක්වත් ගේන්න ඉල්ලන්න නම් එපා කියලා. මේක දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. අපේ අම්මා එහෙම තමයි වැඩ කළේ. අපේ තාත්තා හරි අවංග සේවකේ. කවදාකවත් අපිට ඔෆිස් එකෙන් කිසිම දෙයක් ගේන්නේ නැවනම් කඩෙන් අරන් තමයි එන්නේ. මෙන්න මේක දරුවන්ට කුඩා කාලේ පටන් උගන්වන්න පින්නතුනි. මේක ලොකු පාඩමක් වෙනවා දරුවන්ට. දරුවොත් ඒ වගේ තමයි ලොකු වුණාම කරන්නේ. අපේ අම්ම එහෙමයි. කවදාකවත් ඔෆිස් එකෙන් දෙයක් අරන් ඇවිල්ලා නැහැ. වැරදි විදියට හැකියාවක් කළා නැහැ. එහෙම කියලා ඒ දරුවන්ට මේ දේ එකාසකින් ඔබ ධාර්මික වෙනකොට අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? ඔබ වටා ඉන්න අනිත් අයත් ඊට අනුව ඒගොල්ලන් හුරු වෙනවා. එය දැහැම බවටපත් වෙනවා. සතෙක් ඉන්නවා නම් එයා පරිස්සම් කරලා අයින් කරන්න. කොලයක් තියලා මේ උඩින් වහල එකක් කෝප් එකකින් වගේ පුළුවන් එක කරන්න. සරි මකෙන් දෙන්නේ. හොඳයි පින්නතුනි. එතකොට සම්මා ආජීවය කියන්නේ මේකයි. මේකම තමයි ඒබ්‍රහම් ලින්කන් ලියපු ලිපියක් තියෙනවා. ඔබ දන්නව නේද? The world famous letter written by President Abraham Lincoln to his son's schoolmaster. මේ ලිපිය කියවන පිනතුනි. ලෝක ප්‍රකට ලිපිය ඒබ්‍රහම් ලින්කන් විසින් සිය පුතාගේ මුල් ගුරුතුමාට ලියපු ලිපිය. මේ ලිපිය කියනවා, ගුරුතුමනි, මගේ පුතාට උගන්වන්න නොමිලේ ලැබෙන ඩොලර්ස් 10ට වඩා මහන්සිලා හම්බ කරන එක ඩොලරේ වටිනාකම මගේ පුතාට උගන්වන්න. මගේ පුතාට පොතේ තියෙන අකුරු විතරක් නෙවෙයි, ගහකොළේ අසිරිය, සතුන්ගේ කුරුළු නාදය, දියඇල්වල නාදය, මේ ස්වභාව සෞන්දර්යය මගේ පුතාට උගන්වන්න. මේ ලිපියේ print out එකක් අරන් දරුවන්ට පේන තියලා තියන්න පේනතුනි ගෙදර. The world famous letter written by Mr. President Abraham Lincoln for his son's school master. මේ ලිපියේ කියනවා සම්මා ආජීවය කොහොම වෙන්න ඕනද කියලා. සම්මා ආජීවය ගැන තියෙන හොඳ පිටපතක් මේක. ඒ නිසා අපි දැන් මේ නිවන් මාර්ගට හැරිච්ච විදියට සම්පූර්ණයෙන්ම අපි හෙඩ්ලයිට් එක දාලා තියෙන නිවන පැත්තට. ආයි එහෙම පොඩ්ඩක් අපිට හැරෙනවත් බෑ. ඊළඟට සම්මා වායාමයේ යහපත් උත්සාහය, අකුසලෙන් මිදෙන්නත් කුසලයේ යෙදෙන්නත් තියෙන උත්සාහය. මේකට කියනවා සම්මා වායාමයේ කියලා. Right effort. හැම මොහොතෙම අකුසලෙන් මිදෙන්නත් කුසල කරන්නත් තමයි උත්සාහය තියෙන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. නූපං අකුසල නොයිපදීමටත්, උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන්නා වූ කුසල් අකුසල් දුරු කරන්නට, අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. නූපන්නා වූ කුසල් උපදවන්නටත්, උප්පන්නානම් කුසලානම් ධම්මානම් බිහියෝ භාවාය තිතියා. උපන්නා වූ කුසල් නොසිඳී නොපිරිහි තව දුරටත් දියුණු කරගන්නට. මේ විදියට සංවර, පහන, භාවනා, අනුරක්කන කියන මේ කාරණා හතරට අනුව තමන්ගේ උත්සාහය දිනු වෙනට ඕන. හැම මොහොතෙම අකුසලෙන් මිදෙනටත් කුසල් දිනු කරන්නටත් සම්පූර්ණම තමන්ගේ මනස යොදවල තියෙන සම්මාසති. හැම වෙලාවෙම කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරේ සිහි පිටුවාගෙන ඉන්නේ. කාය ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ආනාපාන සතියෙන් පටන් අරන්. ආනාපාන සතිය පටන් ගන්නේ කොහේද? මුලින්ම අපි ආනාපාන සතිය පටන් ගත්තේ කොහෙන්ද? ඉපදෙච්ච මුල් මොහොතේනේ අම්මගෙන් ජීවිතේ ලැබිලා මුලින්ම අඬපු වෙලාව. එතනින් පටන් ගත්ත මේ ආස්වාස ප්‍රස්වාසයේ කායන ප්‍රස්නාව ආරම්භ වෙලා අවසානයේහි නවසීවතික වලින් අපි මිය ගිහිල්ලා මේ ශරීරය විවිධ අවස්ථානටපත් වෙලා සොහොනේ දාලා ඇටසැකිල්ලක් වෙලා දෝවිලි ටිකක් බඩටපත් වීම දක්වා අතර පරාසය තුළ සිදුවන කාරණා ටික තමයි කායන ප්‍රස්නාව උගන්වන්නේ. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටිකූල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය කියලා ගිහිල්ලා සීවතික. සීවතික කියන්නේ සොහොනේහි මේ ශරීරය දැම්මට පස්සේ වෙන දේ. දැන් කාලේ නම් එහෙම දාන්නේ නැහැ නේද? දැන් කාලේ තින් මරණයට පස්සේ උඹක් ලස්සන වෙනෝනේ. ජීවත් වෙලා හිටියටත් වඩා ලස්සන වෙනෝනේ. නමුත් එහෙම නෙවෙයි, මේ ගියාට පස්සේ ස්වාභාවික සිදුවන දේ ගැන බලන විදිය. මේ ශරීරය ආහාර නිසා හටගෙන ආහාර නිරෝධෙන් නිරෝධ වෙන ස්වභාවයක් කියන එක දැනගෙන මේ රූපස්කන්ධයෙන් නිරුද්ධ වෙන විදිහට ආහාරය පාද කරගත්ත මේ ශරීර දිහා බලන විදිය. ඊපස්සේ වේදනාව. වේදන ප්‍රස්නාව. ස්පර්ශයෙන් නිසා හටගන්න වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙන ආකාරය, සැප දුක් උපේක්ෂා ආදී වේදනා ගැන සැලකිලිමින් ඉන්න අවස්ථාව. වේදනාවක් එනකොටම දන වේදනාවේ ස්වභාවය, මේක සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, අදුකමසක වේදනාවක්ද, මේක සාමිස දුකක්ද, සාමිස සැපයක්ද, නිරාමිස දුකක්ද, නිරාමිස සැපයක්ද, අදුක්කම සුක සාමිසයක්ද, අදුක්කම සුක නිරාමිස දෙයක්ද, මේ ආදි වශයෙන් බලනවා. බලලා අවසානයේහි මේ ස්පර්ශය නිසා හටගත්තු වේදනාව ස්පර්ශය නිරෝධයෙන් නිරුද්ධන දෙයක් කියලා දකිනවා. වේදනාව වෙනොත් හිත මුදව ගන්නවා. ඊළඟට ඔන්න ලස්සන ස්ථානයක් අපට හමු වෙනවා මොකද්ද? චitte cittana passe viharati. Here we come to the contemplation of the mind in mind. ඔන්න තමන් ගැන තමන්ටම චරිත සහතික ලියා ගන්න පුළුවන් තැනටපත් වෙනවා. තමන් කවුද කියලා ඔන ධර්මයක් දන්නවා නම් තමන්ට මේ වෙලාව දැනගන්න පුළුවන්. අනිත්‍යයේ ගුණ වර්ණන චරිත සහතික මූහත් ඕන්නේ. කොහොමද බලගන්නේ? සරාගං වාචිත්තං සරාගං චිත්තං දිපජානාති. When mind is lustful, we immediately understand how my mind has lust. Vitarāgaṁ vācittaṁ vitarāgaṁ cittaṁ dipajānāti. When mind is not lustful, we immediately understand, now my mind has no lust. Rāgaya tiyanakota tiyana bhavad dhannava, neti venakota neti bhavad dhannava. Ita passe, samuhaṁ vācittaṁ samuhaṁ cittaṁ dipajānāti. Onna vedagatma avasthavakkeno. මෙතන තමයි හොඳටම තේරුම් ගන්න ඕන පින්නතුනි. දැන් මේ වෙලාවේ මම ඉන්නේ මෝහෙන්ද මෝහේ නැතුවද ඉන්නේ කියලා බලන්න. කොහොමද බලන්නේ? හොඳ අවධානයෙන් ඉන්න මෙතෙන්දී. කොහොමද බලන්නේ මේක? How do we see that whether you are ignorant or not? Whenever our mind depends on the material world of persons, that sounds we are ignorant. යම් කිසි වෙලාවක අපේ හිත කුමන හෝ රූපයක් තුල බැසගෙන නම් තියෙන්නේ. අපිට යමක් මතක් වෙනකොට රූපයක් එකනම් මතක් වෙන්නේ ඒ රූපය කොයි වෙලේ කොතනක හෝ මේ වෙලාවේ තියෙන රූපය කියලා දැනගත්තොත් හිතුවොත් මෙන්න මේ මානසිකත්වයන් ඉන්නේ මොකද්ද ඒ කියන්නේ? අපි කොහොමද ඉන්නේ? විද්‍යාවෙන්ද? ප්‍රඥාවෙන්ද? අවිද්‍යාවෙන් ඉන්නේ. අර උදාහරණයක් බලන්න. කෑම කනකොට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම දිහා බලාගෙන කනවනම් මොකද ඉන්නේ? විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ? අවිද්‍යාවෙන් ඉන්නේ. එහෙනම් වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තං දිපජානති කියන්නේ මොකද්ද? තමන් මොහෙන් සිත මුදවාගෙන ඉනවද කියලා බලන්නේ කොහමද? ඉන්දරම නෑ වගේ එහෙම නේද? ඉන්දරම තියෙන අවිද්‍යාවෙන් වගේ නේ? ජීවිත කාලයම නේ? මොහතක්වත් ඉන්දර නෑ වගේ බණක් අහන වෙලාවත් ඉන්දර නෑ වගේ. යමක් මතක් වෙන මොහොතේ සිතන මොහොතේ රූපයෙන් හිත මුදවාගෙන ඒක මතක් වෙනකොට තමන් මේ ඉන්නේ මනසත් එක්ක ගනුදෙනුවක් කරමින් කියලා දැනගත්තොත් ඔන්න යම් කිසි පමණක තමන් අවිද්‍යාවෙන් දුර වෙලා ඉන්නේ. එහෙනම් අපිට මේක කොච්චරනම් ජීවිතේ පුහුණු කරන්න වේවිද? මෙතෙක් කලක් අපේ හිතපු මේ ගංගාවක් පහළට ගලා ගියා වගේ මේ ගංගාව අනිත් පැත්තටම හරවන්න ඕන පින්නතුනි. එතකන් නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න බෑ. ජරා මරණයෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර නම් අපි පුහුණු කරන්න වේද පින්නතුනි. අපි දවසට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් එහෙමද? නෑ පින්නතුනි, ගන්න හැම හුස්මක් පාසාම අනිච්චානුපස්සී විහෙරති අසසිස්සාමිති සික්කති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියන මට්ටමට එක හුස්මක් අරන් පල්ලෙහාට පිටත් කරන්න ඕන පින්නතුනි ප්‍රඥාවෙන්. එක හුස්මක්වත් අරගෙන පහළට අවිද්‍යාවෙන් හුස්ම පිට නොකරන මට්ටමටම අපි දහම තුලට එන්න ඕන පින්නතුනි. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක ලොකු විජයග්‍රහණයක් පින්නතුනි. ඒක ලොකු සටනක්. මේක මායයත් එක්ක අවිද්‍යාව නැමැති මායයත් එක්ක කරන මාරාන්තික යුද්ධයක් මේක. අපේ සියලුම දේවල් මේ සඳහා කැප කරන්න වෙනවා අපට. අපේ කාලය, අපේ නින්ද, අපේ ආහාර, අප ඇසුරු කරන දේවල්, මේ හැම දෙයක්ම මේ අවිද්‍යාව දුරු කිරීම නම් වූ, දුකෙන් නිදහස් වීම නම් වූ, අවිද්‍යායත්වයේ වාසීස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන මට්ටමට මේ පටිසම්පාදේහි තියෙන අනුපූර්ව ලක්ෂණي අනිත් පැත්තට හරවලා ජරා මරණ නිදහස් වෙන ආකාරයටම පටිසම්පාදයේ අනිත් පැත්තට හරවන විදියටම දැවැන්ත වීරියක් නුවණක් උත්සාහයක් ප්‍රඥාවක් දරන වෙනවා පින්නතුනි. එතෙන්ට එනකොට පින්නතුනි අපේ වචනය කොච්චර සංවර වේද? කතා කරන්න තියා අනවශ්‍ය දේක් කතා කරන පැත්තකට හැරෙන්නවත් බෑ පින්නතුනි අපට. වැරදියක් කරන්න තියා වැරදි කරන කෙනෙක් පැත්තට හැරෙන්නවත් අපට වෙලාවක් නෑ. හැරෙන්න තියා සිතුවිලි මාත්‍රයකටවත් වෙලාවක් නෑ අපට. ඊට වඩා ප්‍රබල විදියට තමන්ගේ ජීවිතයේ දහම් පැත්තට හැරෙන්නට ඕන. අන්න එහෙම හැරුණා කියලා තමන්ට බලා ගන්න පුළුවන් මග සලකුණු ටිකක් තියෙනවා. මොනවද ඒ සලකුණු ටික? කොහෙද ඒ ටික ඉන්නේ? ඒ ටික තමයි අපි උදේ හවස කියන සූත්‍රය එන්නේ. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. ඒක තමයි බුද්ධ ඇන්තම් එක. යන්තං සන්තං පදං අපි සමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් තමා නිවන පැත්තට හැරුණාද කියලා තමන්ට බලා ගන්න පුළුවන් සලකුණු ටික මේ ටික පේනතුනි. ඒ කිසිම එකක් කටපාඩම් කරලා පුහුණු කරන්න බෑ. කටපාඩම් කරලා අපි දැනගන්න ඕන. ඇයි දැනගන්න ඕන? අපේ ළඟ මේව කොච්චර වැඩෙනවද කියලා බලන්න විතරයි ඕනේ. ඒ වගේ අඩුවක් නම් අපි හරියට මේකට ඇවිල්ලා නැහැ කියලා බලාගන්න එක තියෙනවා. සක්කෝ මේකට දක්ෂ වෙන්නට ඕන. උජූච ඍජු වෙන්නට ඕන. සූජූච වඩාත්ම ඍජු වෙන්නට ඕන. සුවච මේ දහම අහන්නට කන් දෙක යොමු කරන්න ඕන. මුදු මෘදු ගතියක් ෆ්ලෙක්සිබල් ගතියක් තියෙන්නට ඕන. අනතිමානි මානෙ අඩු වෙන්නට ඕන. සන්තුෂ්කෝච තමන්ට දැනට තියෙන දෙකෙන් තෘප්තිමත් වෙන්නට ඕන. යථාලාම සන්තුට්ඨිය. සුබරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. ඕනම තැනක පැදුරක් පොට්ටියක් දාගෙන ගහක් යට වුණත් නිකන් හරි ඇලවෙන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙනු. අප්පකිච්චෝච කටයුතු අඩු වෙන්නට ඕන. සල්ලහෝත්ති සැහැළු ගති පැවතුම් සිම්පල් කෙනෙක් වෙන්නට ඕන. සන්තිඉන්ද්‍රියෝච ඉඳුරන් සංවර වෙන්නට ඕන. නිපකෝච ඉතාම තියුණු ප්‍රඥාවක් ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන සෝන. අප්පගබ්බෝ ප්‍රගල්භ ගතිය දඩම්බර ගති නැති වෙන්නට ඕන. කුලයේ ස්වනනු කිද්දෝ කුලයට ඥාතින්ද තියෙන දැඩි ඇලීම ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. අන්තිමේදී නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපදේයෝ. නුනැති අය බුද්ධිමත් අය දොස් පවරන සුළු හෝ වරදක් නොකර ඉන්නට ඕන පිණිස. නුනැති අය අපි කොහොම හිටියත් බණින පිරිසක් ඉන්නවා. අපට ඒක වළක්වන්න බෑ. හැබැයි නුනැති අය when we come to the dhamma we should be very careful that whether wise persons criticize us. We should not do any slight wrong conduct which is concerned by the wise. That is the highest discipline in our speech and behavior. තිනතුනි මේ මගට ආව කියලා කියන්නේ තමන් යන්නේ සම්පූර්ණයෙන්ම සතුට ප්‍රීතිය ફોકસ කරගෙන දැම්ම යන්නේ. ඒ සතුට බාහිර පුද්ගලයන්ගෙන් ද්‍රව්‍ය වලින් ලැබෙන සතුටක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම සම්මාදිටිය පාදක කරගත්තු සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන ගමන පින්නතුනි මේක. අන්න ඒ ගමන යනකොට විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති. අයමුත්තං වාචිත්තං අයමුත්තං චිත්තං පජානාති. මේ සිත මිදෙලද තියෙන්නේ නැද්ද තියෙන්නේ කියලා තමන් දකිනවා. කොහොමද බලාගන්නේ? හිත මිදෙච්ච ප්‍රමාණයට මිදෙච්ච ප්‍රමාණය දන්නවා. නීවරණ වලින් හිත මෙදෙනකොට මේ මට්ටමේ නීවරණ වලින් මගේ හිත මිදුනා කියලා දන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී මෙදෙනකොට ඒ ප්‍රමාණයට දන්නවා. අවිද්‍යාවෙන් මෙදෙනකොට ඒ ප්‍රමාණයට දන්නවා. කොහොමද බලන්නේ? තමන් බාහිර ලෝකෙන් මිදිලද මේ වෙලාවේ ඉන්නේ කියලා තමා නිතරම තමා ගැන චෙක් කරලා බලනවා. බාහිර දේවල් මතක් කරගෙන එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා ඈ. බුදුදහමෙහි සම්පූර්ණම අරටුව කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. මයින්ඩ්ෆුල්නස් එක දිනු කරනකොට මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකය වැඩි වෙන්නට ඕන. කොච්චර වැඩි වෙනවද? අපට ඉපදිච්ච දවස් ඉඳලා ඔක්කොම ටිකක් මතක් කරගන්න පුළුවන්. ඒ තරම් මතකේ දිනු වෙනවා. එච්චරද? නැහැ. මව කුසේ හිටිය මාස ගාන ටිකක් මතක් කරගන්න පුළුවන් වුණා. ඒ කාලේ වෙච්ච සිතුම් ටික ඔක්කොම. ඒ මට්ටමට සතිය දිනු කරන්න පුළුවන්. එච්චරත් නෙවෙයි. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපසට සිහි කරන්න පුළුවන්. මහා කල්ප 500ක්. ආත්ම 500ක් නෙවෙයි හිතන්න එපායි. මහා කල්ප 500ක් ආපසට සිහි කරන්න පුළුවන් අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට. මතකේ නෙමෙයි ගැටලුව, සිහි කිරීම නෙමෙයි ගැටලුව. ඒ සිහි කරනකොට අපි අතීත අධ්‍යක්ෂයම් තුල බැසගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් නැද්ද කියන කාරණේ. බුදුජාණන් වහන්සේ උන්වහන්සේගේ අතීත ආත්මභාවයෙන් සිය ගාන ජාතක කතා විදිහට දේශනා කළා. මතකේ නෙමෙයි ගැටලුව. ඒ මතක් කරනකොට අපි දැනගන්නට ඕන මං ඒ තුල අතීත අධ්‍යක්ෂයම් තුල බැසගෙන දින්නේ නැත්තම් වර්තමානයේ මයින්ඩ්ෆුල්නස් එක ඉඳගෙනද මේක සීකරණ කියලා බලන්න ඕන. පින්නතුනි සම්මා වායාමය, ඊට පස්සේ සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක දිනු කරලා විශේෂයෙන් චිත්තානුපස්සනාවට එනකොට තමයි තමන් ගැන තමන්ට හොඳට බලාගන්න පුළුවන් තමන් ඉන්න තත්ත්වය ගැන. හැම වෙලාවෙම තමන් ධර්මයත් එක්ක ඉන්නේ. ධර්මයේ තමන්ගේ හොඳම මිතුරා බවට පත් වෙන්නේ මෙන්න මේ සතිපට්ඨාන ආවට පස්සේ. මෙතෙන්ට එනකම් පින්නතුනි අපි යාළුවන් හොයාගෙන ඈත දුර කතර ගෙවාගෙන යනවා. ටෙලිෆෝන් අංක හොය හොය, Facebook address හොය හොය අපි යනවා යාළුවෝ හොය හොය. මෙතෙන්ට ආවට පස්සේ හොඳම මිතුරා කොහෙද ඉන්නේ? තමන්ගේම හිත, හිත මිතුරු, හිතට මිතුරෙක් වීම. හිතට මිතුරු වෙන කවුද? මයින්ඩ්ෆුල්නස් එක. සතිපට්ඨානය තමයි තමන්ට ඉන්න හොඳම මිතුරා වෙන්නේ. අපට ඉන්න ඕනම මිතුරෙක් අයින් වෙලා යන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, හොඳ වුණත් ඒ අපේ ජීවිතෙන් අයින් වෙලා යන්න පුළුවන්. මේ යන්න පුළුවන්. සාරවත් මාහිමියන් වහන්සේ පිරුණ පාප වේලාවේදී ආනන්ද හාමුදුරුවෝ වහන් දුක් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද මානුබට දේශනා කළ තියෙනවනේ ඉන්න හැම දෙයකින්ම වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව. ඒ නිසා ඔබටම ඔබ මිතුරෙක් වෙන්න ඔබ සතිපට්ඨානය පුහුණු කරන්න කියලා. තමන්ට ඉන්න හොඳම මිතුරා our best friend is within us who is mindfulness. Mindfulness is the best friend. ඒ කියන්නේ අපි අපේම හිත ගැන අපි බලන් ඉන්න අවස්ථාව. හිතට කිසිදු කෙලෙසක් ඇති නොවන විදියටත් විශේෂයෙන් අවිද්‍යාව දුර වෙන ආකාරයට සිහින් ඉන්න එක. අන්න එහෙම ඉන්නකොට අපේ ධම්මානුපස්සනා වැඩෙනවා. හිතට එන නීවරණ තේරුම් ගන්නවා. ස්කන්ධ පංචකය තේරුම් ගන්නවා. සත්‍යබොජ්ජංග වැඩෙන ආකාරය තේරුම් ගන්නවා. දුඛාදී චතුරාර්ය සත්‍ය, දුක පතිතන ස්ථානය, දුක නිරුද්ධන ස්ථාන තේරුම් ගන්නවා. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය ධර්මයෙන් සෝභමාන කර ගැනීම තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒ සඳහා පිහිටීම අපේ හිත තියාගන්න ඕනේ කොහොමද? හැම වෙලාවෙම අපේ සිත සහ සිතුවිලි වලින් හිත නිදහස් වන ආකාරයටත් රූපයෙන් හිත නිදහස් වන ආකාරයටත් හිත පවත්වා ගන්න කැමැති. මෙන්න මේ සඳහා තියෙන ඉතාම පැහැදිලි වැඩ පිළිවෙල තමයි අපි මේ සාකච්ඡා කරේ ආරෂ්ඨංග මාර්ගය. මේ සම්මා සතිය කාලයක් දිනු වෙනකොට ඒ සතිය නිමිත්ත පාදක කරගෙනම හිත සමාධිමත් වෙනවා. ඒකට කියනවා සම්මා සති කියලා. right concentration or tranquility. මෙන්න මෙතෙන්දී පේනතුනේ ඉතාම වැදගත් සූත්‍රයක් අපට මුණ ගැහෙනවා. සංයුත්තනිකායේ බොජ්ජංග වග්ගයේ තියෙන සූත්‍රයක්. ඒ තමයි මෙත්ත කියන සූත්‍රයක් තියෙනවා. මේක අපි ඉතාම මනවින් තේරුම් ගන්න ඕන සූත්‍රයක්. දැන් ඔබ යමක් පුහුණු කරනකොට ඔබේ අවසාන ඉලක්කය මොකක්ද? අවසාන වශයෙන් ඔබ පුහුණු කරන්නේ මොකද්ද කියලා අපි අහුවනේ. ඔබෙන් ඒ කලින් අහපු ප්‍රශ්න වලට උත්තර ටික තමයි දැන් මේ කියන්නේ. ඔබ කියපු උත්තර වලට තවත් සංවර්ධනය කළ තමයි මේ දැන් කියන්නේ. ඊට පස්සේ ඔක්කොම ආවරණය වෙන තමයි මෙතෙන් මේ සාකච්ඡා කළේ. දැන් ඔබ සඳහන් කරානේ ඔබට පුහුණු කරන්න තියෙනවා, පුහුණු කරන්න මොකද්ද කියලා අහුවනේ අපි. අපිට කියුණානේ මෛත්‍රී භාවනාව කියලා. ඔන්න දැන් බලන්න මෛත්‍රිය පුහුණු කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් උදෑසන පිණ්ඩපාත ගියා. යන්ට උදෑසන වැඩේ පිණ්ඩපාත යන්න. ඉතින් එහා අඳුර කල්පනා කළා, ඒ ළඟ වෙනම ආශ්‍රමයක් තිබුණේ, අසබුවටත් අපි යමු කියලා. අනේ තීරතක ආශ්‍රමය. ඒ ආශ්‍රමයට ගියාට පස්සේ ඒ අය බොහොම සුහදව මේ ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. පිළිගත්තු වෙලාවේදී දැන් ඔය වෙනත් ආශ්‍රම වලට ගියහම අනිත් අය කියන කතාවක් තියෙනවා බුද්ධ ශ්‍රාවකයන්ට. බුදුරජාණන් වහන්සේ වැඩම කළා නම් කියනවා අනිත් අය කතා කර කර ඉන්නවා නම් හයියෙන් කෑ ගහන එක නිස්සද්ද වෙන්න මේ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නේ කියලා. උන්වහන්සේ නිහඬ බව ආගය කරන සාස්ත්‍රවරේ ඒ නිසා කෑ ගහන්න එපා කියලා. දැන් අපිත් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් පන්සලට ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙනත් ශාස්ත්‍ර වල ආශ්‍රමවලට ගිය වෙලාවේදී ඇයි මොනවද කියන්නේ? අනිත් ඒගොල්ලන්ගේ කෑ ගහන ඇයිද කියන කෑ ගහන්න එපා. මේ අර නිහඬ බව වගේ කරන ශාස්ත්‍ර වලක ගෝලියෝ ඇවිල්ලා ඉන්නේ කියලා. ශිෂ්‍යෝ ඇවිල්ලා ඉන්නේ කෑ ගහන්න එපා කියලා. බලන්න එච්චර ගෞරවයක් ඒ කාලේ කියවලා තියෙන මේ කට පරිස්සම් කරන් ඉන්න එක ගැන. කට පරිස්සම් කරගන්න එක තමයි ප්‍රධාන මේක. මේක ආධ්‍යාත්ම දියුණුව කියලා කියන්නේ. කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා හැබැයි. මොකද දෙක? එකක් කටට දාන ඒවා. මොනවද දාන්නේ? කෑම බීම. අනිත් එක කටින් පිටකරණය. මොනවද පිට කරන්නේ? වචන. ඔන්න ඔය දෙකේම පරිසං වෙනවා. කට පරිසං කරගන්න කියන එකට. කටට දාන ඒවා නම් මොනවද දාගත්තත් කමන්නේ. Tamanටමනේ වෙන දෙයක් වෙන්නේ. නමුත් කටෙන් පිටකරන්නේ දේවල් ගැන තමයි හුඟම පරිසං වෙන්නේ. කටට දාන ඒවාගෙන් උපරිමවත් මැරිලෙයි. නමුත් කටෙන් පිට කරන දේවල් ගැන ඊට වඩා කී දෙනෙක් මැරෙද දන්නේ සමහරවිට. අන්නේ නිසා මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රධාන ඩිසිප්ලින් එකක් කියලා කියන්නේ. පිනොතනි මේ මෙත්ත සූත්‍රයෙන් සඳහන් වන්නේ අර අය කියනවා නිහඬ වෙන මේ අර නිහඬ බව අගය කරන ගෞතම අරහන්සේගේ ශිෂ්‍යෝ තමයි දැන් මේ අවිලින්න කියලා. ඊට පස්සේ මේ අය කියනවා කාරණයක්, මහා බුදුම කාරණයක් ඒක. ඒ අය කියනවා අපි මෛත්‍රිය වඩනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ අපි වඩනවා. එක දිශාවක් ඉලක්ක කරගෙන දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව, උඩ යට මේ සදිසාවන්ව ફોකස් කරලා අපි මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය දිනු කළා අපි නීවරණයටපත් කරනවා. ඒ නීවරණ යටපත් කිරීමෙන් හිතට එන පීඩාව වේසකර ගතිය නවත්වන්න අපි සමතේ දිනු කරනවා. අපි ධානාංග දිනු කරගන්නවා. ඔබේ සාස්ෘවරේ වෙච්ච ගෞතමයන් වහන්සේ මේ නීවරණ දුරු කරලා හිතේ තියෙන කෙලෙස් පරිදාහය දුරු කරන්න අනුශාසනා කරනවා. ඒ නිසා අපයි ඔබගේ ශාස්ත්‍රවරයයි අපි බුද්ධ ශාසනය දෙකම සමානයි නේද කියලා ප්‍රශ්න කළා. ඔන්න පින්නතුනි, ඊටාම වැඩගත් කාරණයක් මේ යන්නේ දැන් මේ. ඔබේ බුද්ධිමත් බව බලාගෙන ඔබටම චෙක් කරගන්න පුළුවන් ස්ථානයක් මේක. මට උගහා කරුණු විස්තර කරන්න බෑ. ඒ කියේ නොකිය වෙන ටික ඔබ තේරුම් ගන්නට ඕන. දැන් මේ කියන්නේ මොකද්ද? ඒ අය සතර බ්‍රහ්ම විහරණ වඩලා පංච නීවරණ දුරු කරනවා. බුදුරජාණන් වහන්සේ තනුශාසන කරන්නේ ඒකට. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. දැන් අපිත් එහෙම සමානලට කියනවනේ නේ. හැම ආගමෙම කියන්නේ එකමයි. අර ආගමේ මොක්ෂය කියන්නේ අපේ නිවනේ කියන්නේ එකයි. අර ගොල්ලන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියන්නේ අපි මෛත්‍රිය වඩන්න කියන්නේ එකයි. අර ගොල්ලන් නැති වෙලා යනවා කියන්නේ වෙනස් වෙනවා කියන්නේ එකයි. අපි අනිත්‍ය දුකනාත්ම කියන්නේ එකයි. කොහොම කියලා අපි කියනවනේ නේ? පන්සලේත්, පල්ලියේත්, කෝවිලේත් දැල්වෙන එකම පහනයි කියලා කියනවනේ නේද අපි? ඔන්න බලන්න පල්ලියේ, කෝවිලේ, පන්සලේ පහන සමානද කියලා බලන්න. මේ සූත්‍රය කියවෙන හොඳට. එතෙන්ද කියනවා. මොකද්ද කියන්නේ? දැන් මේ හැකියි දෙවලම සමානයි කියලා. මේ කාපු හාමුදුරන්ට උත්තරය දීගෙන බැරි වුණා. උන්වහන්සේලා එක ප්‍රතිජේම කළෙත් නැහැ, පිළිගත්තෙත් නැහැ. දෙකම නොකර නිහඬවම ආවා. පිණ්ඩපාතයත් කරගෙන දානෙත් වළඳලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වුණේ ඊට පස්සේ. හමු වෙන උන්වහන්සේට මේ සිද්ධිය සියලක්ම සඳහන් කළා. ස්වාමීනි, අපි මේ වගේ උදෑසන අනේ තීර්ථක ආශ්‍රමයකට ගියා. ඒ වෙලාවේ ඕන් මෙන්න මේ වගේ කතාවක් කිව්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා, මහණෙනි ඔබලාට ඒ වෙලාවේ අහන්න තිබ්බනේ ඒ අය මේ සතර බ්‍රහ්ම විහරණ සමාධිය වඩන්නේ කුමක් අවසන් කොටද, කුමක් පරම කොටද, කුමක් ශ්‍රේෂ්ඨ කොටද? මේ සමතේ වඩලෝන්ගේ අවසාන බලාපොරොත්තුව, අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා අහන්න තිබ්බනේ. එහෙම ඇහුවා නම් ඔහුන්ට උත්තර දී ගන්න බැරි වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන, මහණෙනි අපත් මෛත්‍රිය වඩනවා තමයි, අපිත් නීවරණ දුරු කරනවා තමයි. නමුත් අපි මේ නීවරණ දුරු කිරීමෙන් සමතේ වැඩීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සත්බොජ්ජංග වැඩීම, සති සම්බොජ්ජංග, විරිය, ධම්මවිචය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග වැඩීම තමයි අපි ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි මේ වඩන බොජ්ජංග විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමී. අපි මේක විවේකය පදනම් කරගෙන, විරාගය පදනම් කරගෙන, නිරෝධය අත්හැරීම පදනම් කරගෙන තමයි අපි මේ බොජ්ජංග වඩන්නේ කියලා සඳහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, මේක වඩලා හිත ඉහළටම දිනු කරාට පස්සේ, ඒ හිත දිනු කරපු කෙනාට ඕනනම් අපටිකූලයේ පටිකූල සංඤේ විහෙරයන්, එයට අවශ්‍ය නම් පිළිකුල් දෙහි නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්න කැමති නම්, නැත්තම් නොපිළිකුල් දෙය පිළිකුල් දෙ විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම්, එහෙම නැත්තම් පිළිකුල හෝ නොපිළිකුල දෙකම දුරු කරලා උපේක්ෂාමීන කැමති නම් ඒ මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන් කියලා. මේ මොකද්ද කියන්නේ? මේ මෛත්‍රිය වඩලා නීවරණ දුරු කරලා ඒ සමතේ භාවිත කරලා අපි විදර්ශනා වැඩුවොතින්, අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරවොතින්, ස්කන්ධ පංචකයේ සමුදය බැලුවොතින් අපට අන්න ඒ හිත දියුණු කරපු කෙනාට ඕනනම් ඕනෑම නොපිළිකුල් දෙයක්, සුබ දෙයක්, මනාප දෙයක් ඕනනම් අසුබ විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනම ලස්සන දෙයක් දැකලා, ඕනම ලස්සන කෙනෙක් දැකලා එයා ඕනනම් පිළිකුල් විදියට මෙනෙහි කරන්න පුළුවන්. දැන් ලස්සනට ඉන්න කෙනෙක් බල්ල එයාගේ මව කුසේ ඉන්න කාලේ හිටලා පිළිකුල් විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒකේ නම තවරුදු 50කින් 60කින් නාකි වෙලා ලෙඩ ඇඳට වැටිලා අර මල මුත්‍ර ඔක්කොම ඇඳේම වගුරුවගෙන ඉන්න වෙලාව මෙනෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඊටාම පිළිකුල් දෙයක් වයසට ගිහිල්ලා මල මුත්‍ර වගුරුවල ඇඳ ඉන කෙනෙක් දිහා බලලා යා තරුණ කාලේ අවුරුදු 16 17 18 කාලේ යාගේ ලස්සනට හිටිය කාලේ මෙනේ කරන්න පුළුවන් වුණා. යා මනමාලියක් විදියට මගුල්ලුස් වේට සහභාගී වෙච්ච විදිය නම් මෙනේ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අර පිළිකුල් සහන පිළිකුල් දෙකම දුරු කළා වුණා නම් මේ වෙලාවේ රූපය දකිනකොට මේ රූපේ නිරුද්ධ වෙලා කියලා බලලා සම්පූර්ණයෙන්ම ශූන්‍යතාවයට හිත තියලා රූප නිරෝධේ සාක්ෂාත් කරලා උපේක්ෂාවෙන් වණන් ඉන්නත් පුළුවන්. බලන්න පිනතනි සීල සත්ව සුවපත් වේවා කියලා වඩපු එක කොච්චර දුර ගිහිලාද දැන්නේ. සීල සත්ව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා වඩලා මුලින් සත්ව සංඥාව ගත්තට ඒක සමතිට විතරයි ගත්තේ. ඒකම බේස් කරගෙන හිත සමාධිමත් වුණාට පස්සේ විදර්ශනා වඩලා රූප නිරෝධයට හිත තියලා තමන් කැමති විදියට රූපය පරිහරණය කරන්න පුළුවන්. බලන්න පින්නතුනි අපි උපතේ පටන් මරණය දක්වා උදෑසන අවදි වීමේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා සතර ඉරියව්වෙන් අපි මොකද කරන්නේ? අපේ ජීවිත කාලයක්ම අපි කැප කරේ මොකටද? බාහිර ලෝකේ වෙනස් කරන්නනේ. සුද්ධ පවිත්‍ර කරන්න, පිළිවෙලට තියාගන්න, ගොඩනැගිලි ලොකු කරන්න, ඇඟ පිරිසුදු කරන්න, ඇඳුම් ටික හොදන්න, කොණ්ඩේ පීරන්නනේ. කොණ්ඩේටම කොච්චර කාලේ වැය කරාදනේ? කේක විදියට තියාගන්න කොණ්ඩේනේ. කොච්චර වීදම් කරාද? කොච්චර පෑ ගන්න බලන්න කොණ්ඩේටම වීදම් කළා ඇද්ද? පෑ ගන්න බලින් බලන්න. අපි මුළු ජීවිත කාලයක් කලේ පින්නතුනි මේ බාහිර වෙනස් කරන්න යන එක. බුදුදහම කියන්නේ මොකද්ද? මේ කිසිඳු බාහිර සාධකයක් වෙනස් නොකර සම්පූර්ණයෙන්ම අපේ සංඥාව, අපේ පර්සෙප්ෂන් එක වෙනස් කළා මුළු ලෝකයක් අප කැමති විදිහට පරිහරණය කරන්න. කෙනෙකුට ඕන නම් කොණ්ඩේ සුදු වෙනකොට ඒකට විකල්ප හොයන්නත් පුළුවන්. කොණ්ඩේ සුදු වෙනකොට අනේ සුදු වෙච්ච එක තමයි හරියම ලස්සන, කොච්චර නම් මන් දැන් තැම්පත්ද, පරිණතද සුදු වෙලා තියෙනකොට. සමහර අය නොපිනුතුනි කොණ්ඩේ සුදු වෙච්ච කොණ්ඩේ හරියම ලස්සනයි. දැන් මෙහි කළු අයත් ඉනවා, සමහර අය කොණ්ඩේ කළු අය සුදු වෙන්නම වර්ණ කරනවනේ. ඒගොල්ලන් කැමති සුදු වෙට ඉන්නවට. අපි ඒක අනිත් පැත්ත. අපි සුදු කෙස් ගහක් දැක්කම අපිට ඉතින් පණ කඩන් දුවනවා අපිනේ. ඒක වෙනස් කරන්න කොච්චර මහන්සි වෙනවද බලන්න. ඒකේ වෙනස දැක්කම, ඒ సౌందర్యාත්මක එක බැලුවම කොච්චර ලස්සනද බලන්නේ. බාහිර වුණා වෙනස් කරගෙන කමන්නේ, වෙනස් කරලා සතුටු නැපුණා නම් වෙනස් වෙන එක ගැටලුවක් නැහැ. ඒක විරුද්ධ වෙන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් පිනුතුනේ මේ අපේ සංඥාව වෙනස් කළා. අපට කොච්චරනම් දුරට අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. බාහිර ලෝකේ කොච්චර සාධක අපි වෙනස් කරන්න ගියත් පිනුතුනේ අන්තිමට වෙනස් කරන්න කරන්න කියලා බැරිම තැන අපි සම්පූර්ණ මත්තරලා දානවා. කාලය උත්සාහ කරනවා. කල්ලකල්ල බැරිම තැන සම්පූර්ණ මත්තරලා දාන. අත්තරලා දැමීමට පස්සේ එකපාර තමන් පල්ලෙහාට වැටෙනු තමන් දන්නේම නැහැ. නමුත් ස්වාභාවික විදිහට හිටියම හරි ලේසි මේක. ධර්මයත් එක්කම යනකොට ඉතාම ස්වාභාවිකව තමන් මේකට මුහුණ දෙනවා. එන හැම දෙයක්ම තියෙන විදිහටම පිළිගන්නවා. හරිම ස්වාභාවිකයි, හරිම සරලයි. හරි වෙහෙසක් නැහැ පින්නතනි. ස්වාභාවික විදිහට ඉන්නකොට හරිම සැහැල්ලුවක්. මේක තමයි මේ කර්ණිමෙත සූත්‍රෙන්න ගුණංග ටික. හැබැයි ලස්සනට ඉන්න පුළුවන් නම් එහෙමත් බුදුදහම අගය කරනවා. ඒක එක එපා කියන්නේ කාටවත්. දැන් විසාකාව ලස්සන ආවරණයක් දැන් ආවේ. බුදුහාමෝ කවදාත් කියලා නැහැ පන්සලෙන් නැකන ඔබ මගෙදි ගලවලා එන්නේ කියලා. මහාමේල පලඳනාව දාගෙන ආවේ. කමක් නැහැ. හැබැයි ඒ බාහිර දෙයට වඩා ඒගොල්ලන් මනසින් හුවත් දිනවල හිටියා. බාහිර ඇඳුම් පැළඳුම් නෙමෙයි ගැටලුව. කොණ්ඩේ වෙනස් කරන එකත් නෙමෙයි ගැටලුව. ගැටලුව තමයි අපි කොච්චර මනස දිනු කළ තියනද නැද්ද කියන එක. තමන් ඉහළ මට්ටමේ මානසිකත්වයේ ඉන්නවා නම් තමන් බාහිර සාධක කොහොම පරිහරණය කරත් ගැටලුවක් නැහැ. අන්නේ මට්ටමට තමන්ගේ හිත දිනු වෙන විදියට බුදුරජාණන් වහන්සේ අපිට මේ මාර්ගය කියලා දුන්නේ අර මෛත්‍රියෙන් වඩලා. මෛත්‍රියෙන් හිත දිනු කරාට පස්සේ පින්තුනි අපට ඕන වෙලාවක ඉතාම වේගෙන් අපි අපේ සංඥා වෙනස් වෙන ආකාරයටම බලන්න පුළුවන් විදියටම අපට බාහිර සාධක පරිහරණය කරන්න පුළුවන්. ඔබට ඕනම පරණ වාහනයක් යන්න පුළුවන්, ඔබ කැමැතිම වාහනය කියලා හිතාගෙන. කැමැතිම වර්ගයේ අලුත්ම වර්ෂන් එක කියලා හිතාගෙන ඔබ යන වාහනය යන්න පුළුවන්. ඔබ කැමති ඕන පුද්ගලයෙක්, ඔබ ඇසුරු කරන ඕන පුද්ගලයෙක්, ඔබ කැමතිම කෙනාගේ ලක්ෂණට ගියාගේ ළඟ තියෙ කියලා හිතලා ඕනනම් පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම ඕන වෙලාවක එක වෙනස් වෙන්න පුළුවන් කියලා දැනගෙන ඒත් ආශ්‍රය කරමු. ඕනෑම ගතිගුණ තියෙන කෙනෙක් ආශ්‍රය කරනකොට දැන් මේ මොහොත හොඳ වෙන්න පුළුවන්. හැබැයි අනාගතය වෙනස් වෙන්න පුළුවන් කියලා දැකලා ආශ්‍රය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සියලුම රූපේ නිරුද්ධන ආකාරයට මේ තමා පරිහරණය කරන ලෝකයේ සම්පූර්ණයෙන්ම මේ අවිද්‍යාවෙන්ගත් ලෝකයක් පින්නතුනි. නමුත් අපට හිතෙන මේක ඇත්තයි කියලානේ. මේ මොහොතේ ඔක්කොම කට්ටිය අපි මෙතන ඉන්න බලන්නේ මේ ශාලා තියෙන මේ හාමුදුරුවෝ ලයිට් මේ ඔක්කොම තියෙනවනේ නේ. අපිට මේ ඇත්තයි කියලා හිතෙනනේ. පින්නතුනි බලන්න මේ වගේම ඔබ කලින් හිටියේ වැඩසටහනක මීට මාසයකට හරි දෙකකට hali කරින් ඔබ මේ වගේම පන්සලේ ඇවිල්ලා හිටියනම් ඒ සිද්ධිය පින්තූරයක් අරන් තිබුණා නම් අපි ගම වීඩියෝ ගත කළම තිබ්බයි කියලා. ඒ වීඩියෝ එක දැන් මේක දානවා අපි ස්ක්‍රීන් එක. ඔන්න ගිය පාර සිල් වැඩසටහනේ ඔබ ඔක්කොම ওই විදියටම ඉන්නවා. දැන් ඔබ මෙතන ඉඳන් බලාගෙන ඉන්නවා. එතකොට අර අතීත සිද්ධියද ඇත්ත එක දැන් සිද්ධියද මේ? අර වීඩියෝ එක බලනකොට ඔබට පේන්නේ එදා ඔබ ඉන්නකොට ඇත්තටම කිලෙන්ද හිතන් උන්නේ. ගිය පාරේ වැඩසටහන සහභාගී වෙනකොට අර වැඩසටහනේ දැන් දාලා තියෙන වීඩියෝ කරපු එක. ඔබට එදා හිතුණද මේක ඇත්ත සිද්ධියක් නොවේ කියලා? ඇත්තම සිද්ධියක් කියලා හිතන් හිටියේනේ. දැන් ඒක ඔබ කැමරාවෙන් බලාගෙන ඉන්නේ. ඔබ කම්පියුටරේ බලාගෙන දැන් ඉන්නේ ගිය පාරේ වීඩියෝ කරපු එක. දැන් ඔබට හිතෙන්නේ දැන් ඔබ මේ ඉන්න මොහොතේ ඇත්ත අරගෙන දැන් ඉවරයි කියලා හිතන්නේ. නමුත් ඒක ඉවර වුණාට පින්නතුනි ඒක පැවැතෙන මොහොතේ ඔබ හිතුව දෙක ඉවරයි කියලා. ඒක සම්පූර්ණ ඇත්තයි කියලා නේද අපි හිතන් උන්නේ. ඒක පට්ටියයි ඉන්නෝ පුද්ගලයෝ ඉන්නෝ අපිත් මෙතන ඉන්නවා කියලානේ. දැන් අපට පේන්නේ ඒක අතීත සිද්ධියක් දැන් ඉන්න එක නම් ඇත්තයි කියලා. හරි දැන් මේ බලන එක දෙකම එක එකටම වීඩියෝ කරනවා. අර ස්ක්‍රීන් එකේ යන එකත් එක්ක දැන් ඔබ වීඩියෝ කරනවා. ඒක පේනවන පස්සෙ ආ දැන් මේ බණ ඉවර වෙලා. දැන් මොකක්ද ඇත්ත? හරි ස්ක්‍රීන් එකෙන් බලපු එකද දැන් මෙතන ඉන්න එකද දැන් ඒ දෙකම බලන් ඉන්න වර්තමානයේද? පින්නතුනි අර මුලින්ම තිබ්බ එකත් ඒකත් අවිද්‍යාවම ඒ වෙලාව මොකක්ද උනේ? හරි ස්ක්‍රීන් එකෙන් බලබල හිටිය අර කලින් මාසේ සිද්ධිය මොකක්ද ඒක? ඒ වෙලාවේ සම්පූර්ණම රූපය අසුරු කළ හිටියට අපි අවිද්‍යාවෙන් හිටියේ රූපය තියේ කියලා රූපය තුල හිත බැසගෙන හිටියේ ඒ වෙලාවේ අපේ චිත්ත චෛසික ටිකක් එක්ක අපි ගණ දෙනු කරමින් හිටියේ. අර තුනම ඇත්ත වෙන්න බෑනේ. අර ස්ක්‍රීන් එකේ තියෙන එකයි දැන් මෙතන ඉන්න එකයි අලුතෙන් වීඩියෝ කරපු එක ওই තුනම ඇත්ත වෙන්න බෑ. ওই තුනෙන් එකක් ඕනේ ඇත්ත වෙන්න. එතකොට මේ තුනේදී මොකක්ද උන්නේ? ඒ තුනේදීම ස්වභාවය තමයි රූපය පොඩ්ඩක්වත් නැති තැනක රූපය ඇති දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙන මේ අපේ සිත සහ සිතුවිලි කියන දෙකක් එක්ක ගනුදෙනු කරපු වෙලාවක් මේක. දැන් කරන්නේ තේකමයි. මෙන්න මේක යථාර්ථවාදීව බලන එක තමයි ධර්මය කියලා කියන්නේ. ඒ යථාර්ථවාදීව බලන්න ඕනේ ඇයි අපි? බලන්න ඕන දුකෙන් නිදහසේ නැහැ පින්නතුනි. අපිට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මේ විදිහට ජීවත් වුණොත් අපිට ඊළඟ මොහොතේන දුක් ටික අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජරා මරණ වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. අන්න එතනින් නිදහස් වෙන්න තමයි මේ දර්ශනයට අපි ඉක්මනට මෙන්නට ඕනේ. මේ දර්ශනය තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ අපි. මේ දර්ශනය තමයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා යන්නේ. මේ දර්ශනය සරණ කියපු උතුමාට තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒ දර්ශනේ ජීවිත කරගත් උත්තමයන්ගේ ශරීරයේ තිබෙච්ච කොටස් ධාතුන් වහන්සේලා අරගෙන ධාතු කරඬු වල තියලා වඳින්නේ ඇයි? උන්වහන්සේලා ඉහළ කුලයක ඉපදිච්ච නිසාද? උන්වහන්සේලා හුඟක් ධනවත් වෙච්ච හින්දද? උන්වහන්සේලා හුඟක් ත්‍රිවිධය පරතරණ ගිහි බුගත්තන් හින්දද? නෑ පේනතුනි මෙන්න මේ දර්ශන හිතේ තබාගෙන මේ දර්ශනයෙන් දුකේ නිදහසේ චුත්තිම නිසයක් උන්වහන්සේලාගේ ඇඟේ තිමිච්ච කුඩා හෝ ධාතු ටිකක් හරි අරගෙන ධාතු කරඬු වල තියලා වඳින්නේ මනුස්ස ලෝකය අපි විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ධාතු කරඬු ඔසවාගෙන ඇවිල උන්වහන්සේලගේ ආදානවලදී අර ධාතුන් වහන්සේලා අරන් යන්නේ දෙවරු. අපි මැරුණා මේ විදිහෙම. දෙවියන් තියා අපේ දරුවෝ ටිකවත් අපේ ශරීර භස්මාශේෂ බාරගන්න සූදානම් නැහැ පින්නතුනි. මුළු ජීවිත කාලයක් උදව් කරපු දරුවවත් අපේ ටික ගෙදර තියාගන්න කැමති වෙන්නේ නැහැ. දරුවෝ තියා පින්නතුනි අපේ කෙස් ගහක් බලන්න. තමන්ගෙම කෙස් ගහක් තමන්ගෙම පිඟානට වැටිච්ච වෙලාවයි බලන්න. අනේ මගේම කෙස් ගානේ හරි හොඳයි, මේකත් එකම කැවුනට කමන්නේ නැහැ කියලා එහෙම. තමන්ගේම කෙස් ගහ වුණත් මේ හිසේ තියෙනකන් තමයි ආදරේ ගෞරවය තියෙන. එතනින් වෙන් වෙච්ච ගමම්ම තමන්ටම තමන්ගේ ශරීරේ කොටස් එපා වෙනවා. මේ කෙස් ගහ කියන ශරීරේ පිට තියෙන දේවල් නේ, ඇතුලේ තියෙන දේවල් එළියට આવුදින් කොහොමද? දන්නවනේ ඔබ කරන දේවල් නේ, කොච්චර ඔබට අප්‍රසන්න භාවයක් හට ගන්නවද නේ? තමන්ගේම ශරීරේ තියෙන ආපු දෙයක් වෙන කෙනෙක් දකින්නටත් ඔබ කැමති නැහැ නේ. ඔබ දකින්නටත් කැමති නැහැ. පින්නතුනි මෙන්න මේ මට්ටමින් මේ රූපේ නිදහස් වෙන තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ කවබෝධ කරගත් උත්තමයන් වහන්සේලා කොහොමද? ඔවුන්ට අසුබදී සුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. අද අප සුබදී සුබ හැටියට මෙනෙහි කළේ ඉන්න අපි සුබ වෙනකන් අපි සතුටෙන් ඉන්නවා. සුබ එක වෙනස් වෙච්ච ගාමම මගහැරලා යනවා. නමුත් රහතන් වහන්සේ කියන කෙනෙක් කියන්නේ කොහොමද? අසුබදී සුබ හැටියටත් ඕන මෙනෙහි කරන්න පුළුවන්. කුෂ්ඨ රෝගියෙක් ඒ කුෂ්ඨ රෝගයට හරියට හිත තියලා ඒ ශරීරය අතින්ම පිරිසිදු කරලා ඒ අසුවපත් කරනවා. රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට සමහර ලාදුරු රෝගීන් දානේ බෙදනවා, ඇඟිල්ල පුරුකක් වැටෙනවා පාත්‍රයට දානෙත් එක්ක. අපේ කෑම පිඟානකට වෙන කෙනෙක් ඇඟිල්ලක් නෙවෙයි නියපොතු කෑල්ලක් වැටුණත් අපි කෑම ටික ඔක්කොම අයින් කරයිනේ. රහතන් වහන්සේ අර ලාදුරු රෝගියා ගැඟිල්ල වැටිච්ච කොටස් ටික අයින් කළා, අනිත් ටික වන්දනවා. මෙන්න මේ සංඥාවට පිටල පින්නතුටි බලන්න. එතකොට දැන් අපි ඉන්න මානසිකත්වයේද සාර්ථක අර රහතන් වහන්සේ හිතන මානසිකත්වයේද? ඊ රහතන් වහන්සේලා මේ මුළු ලෝකයේම තමා කැමති විදිහට පරිහරණය කරන්න පුළුවන් විදිහට තමන්ගේ සංඥාව තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා මුළු ලෝකයක් තුළ ඇලීම ගැටීම දුර වෙන ආකාරයට උන්වහන්සේලා තමන් වහන්සේලාගේ චින්තනය සංඥාව ප්‍රඥාවෙන් විකසිත කරගත්තු තෘෂ්ණා දෘෂ්ටිමාන වලින් නිදහස් වෙච්ච ඒ මානසිකත්වයට තමයි අපරහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. මෙන්න මේ ගමන මග යන නම් පින්නතුනි මේ සම්මාදිටියටපත් වෙලා දුක හටගන්නේ කොහොමද? මේ නිරුද්ධ වෙලා ගිහලා වැය වෙලා ගිහපු රූපය තාමත් තියෙන දෙයක් හැටියට ගන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මේ වෙලාවේ අපි ඇසුරු කරන රූපය සම්පූර්ණයෙන්ම වැය වෙච්ච මොහතක, නිරුද්ධ වෙච්ච මොහතක අප මේ මනසින් කරන ගනුදෙනුවක් කියන එක තේරුම් ගන්න එක. මෙන්න මෙතනින් අවසාන වශයෙන් අපි කොතැනදපත් වෙන්නේ? උපේක්ෂාවටපත් වෙන වෙනතනි. ඉක්වනමිටි. The final achievement or goal is that we live in this world equanimously. We live in this world based on equanimity. මේක තේරුම් ගත්ත ගමන් වෙනතනි උපේක්ෂාවටපත් වෙනවා. මේ උපේක්ෂාව තමයි බුදුදහමේ තියෙන අවසාන නිස්සාර විදිහට දක්වන්නේ. විඥාය මුක්තියට පත්වෙච්ච කෙනා, මේ ප්‍රඥාව ලබාගෙන ලෝකෙ නිදහස් වෙච්ච කෙනා උපේක්ෂා සාගතව ජීවත් වෙනවා. මෙන්න මේ ගමන මගේ පින්නතුනි, මේ සමාධිටියත් එක්ක අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ස්පිරිචුවල් මැප් එක බවට පත් වෙනවනේ. මොකද්ද? ආරෂ්ණික මාර්ගය. අපේ ජීවිතයේ දිගහැරෙන රතු කාපට් එක, රෙඩ් කාපට් එක වඩපත් වෙන මොකද්ද? රතු පලස, රන් පලස වෙන්නේ මොකද්ද? ආරෂ්ණික මාර්ගය. හරියට රේල් පාරෙන් ඉවතට ගිහිපු කෝච්චි පෙට්ටියක් නැවත රේල් පීලි දෙක උඩ ස්ථාපිත කරා වගේ අපි ට්‍රැක් පැනපු අපි නැවත ට්‍රැක් එකට ගන්න එක තමයි මොකද්ද? සම්මා දිට්ඨිය මුලින් තියාගෙන මෙන්න මේ ආරසණික මාර්ගයට ගන්න එක පින්නතුනි. සම්මා දිට්ඨියට ආපු ගමම්ම අපි කරන හැම දෙයක්ම උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වා සිදු කරන සියලුම දේවල් අප කොහොමද කරන්නේ? ආරස්ඨංගික මාර්ගය අංගයක් බවට පත් කරගෙන කරන්නේ. කතා කරනවා නම් සම්මා වාචා, හිතනවා නම් සම්මා සංකප්ප, රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය, උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය, සිහිය දිනු කරනවා නම් සම්මා සතිය, දර්ශනය දිනු වෙනවා නම් සම්මා දිට්ඨිය, ක්‍රියාවක් කරනවා නම් සම්මා කම්මන්තය, හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය. මෙන්න මේ මාර්ගයට තමයි සංඝරත්නය පිළිපන් මාවත උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියන්නේ මේකයි. මේක තමයි ඍජු මාවත, මේක තමයි නිර්භය මාවත, මේක තමයි සැනසීමේ මාවත, මේක තමයි මේ ලෝකයේහි පහසුවෙන්ම සැනසීමෙන්ම ලේසියෙන්ම ජීවත් වෙන තියෙන මාර්ගය. ලෝකයේහි පහසුවෙන්ම ජීවත් වෙන තියෙන මාර්ගය තමයි ධර්මයට අනුව ජීවත් වීම. බලන්න මේ අංග වලින් එකක් කඩුණොත් මොකද වෙන්නේ? සම්මා කම්මන්තය කඩුණොත් මොකද වෙන්නේ? ප්‍රාණඝාතයේ, සොරකම, වැරදි කාම සේවනය. කොහෙද යන්න වෙන්නේ? දානෝනේ ස්ථානේනේ මහවුලුගේ. සම්මා ආජීවය කඩ වුණොත්, රැකියාව වැරදි විදිහට කරවතින් මොකද වෙන්නේ? මේ රටක දිනේ විශේෂයෙන්නේ මේ වගේ රටකදී සම්මා ආජීවය කඩ වුණොතින් ඔබට වෙන දේ ගැන ඔබ දන්නවා. බලන්න පිනතුනි, කොච්චර සුරක්ෂිත භාවයක් අපට මේ දහම තුලින් ජීවත් දීලා තියෙනවද අපට? මේ ජීවිතයේ සතුටෙන්, සැහැල්ලුවෙන්, සාමකාමීව සැනසීමෙන් මේ රැකියාව කිරීමේ ඉඳන් මරණාසන්න මොහොතේ සැනසීමෙන් නෙද්දක පියා ගැනීම දක්වා නැවත සුගතියක හිත පිලිසඳ ගැනීම විතරක් නෙවෙයි, මේ මොහොතේම දුකේ නිදහස් වෙන මාර්ගය මේ දහම් තුල දේශනා කරලා තියෙනවා. කොයිතරම් පිනතුනි සැනසිලිදායක මාවතක්ද මේ දේශනා කරලා තියෙන්නේ. මේ දහම අනාවරණය කරගන්න බෝසත්යන් වහන්සේ කොයි තරණක් කැපවීමක් කළ තියද? සාරසංඝ කලපලක්ෂයක කරපු කැපවීම. ඒ සාරසංඝ කලපලක්ෂය කියලා කියන්නේ පින්නතුනි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කාලේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟට එනකන් රහත් වෙනකන් කුසල ඔක්කොම කළ තිබුණේ. ඒ මොහොතේ වුණත් රහත් වෙන තිබුණා. එතන පටන් නැවත සසරට බැහැලා පාරමිතා පුරපු කාලය තමයි සාරසංඝ කලපලක්ෂය කියලා කියන්නේ. එදා දීපංකර පාදමූලයට එනකන් උන්වහන්සේට යම්කිසි දුක කරදරයක් වුණා නම් ඒ සියලක්ම සිද්ධ වුණේ උන්වහන්සේගේ කෙලෙස්වල දෝෂය නිසා. ඊට පස්සේ උන්වහන්සේ කිසියම් දුකක් වින්දනම් ඒ දුක වින්දේ කවුරු නිසාද? ඒ දුක වින්දේ ඔබත් මාත් වෙනුවෙන් පිනතුනි. ඒ සියලුම දුකෙන් අප වෙනුවෙන් අපව දුකෙන් නිදහස් කරලන්නයි උන්වහන්සේ දුක් ටික වින්දේ. උන්වහන්සේගේ දූ දරුවන් දන් දුන්නේ අප වෙනුවෙන්. අපේ දරුවෙකුට අපි කොච්චර ආදරය කරනවදනේ? මේක හිතාගන්න පුළුවන්නේ ඔබටනේ. එහෙම ආදරය කරන දරුවන් ඉන්න ලෝකයක බෝසත්යන් වහන්සේ කෙනෙක් කියන කොහොමද? අපව නිවන් දක්වන්න උන්වහන්සේගේ දරුවන් දන් දීලා තියෙනවා. අපේ ශරීරයට අපි කොච්චර ආදරේද? එවැනි ලෝකයක බෝසත්ත්වයන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ නෙත් දෙක දන් දීලා තියෙනවා. උන්වහන්සේගේ හිස දන් දීලා තියෙනවා. ජීවිතය දන් දීලා තියෙනවා. මස් දන් දීලා තියෙනවා. ලේ දන් දීලා තියෙනවා. අන්න එවැනි උතුමේ මෙවැනි දහමක් අනාවරණය කරලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? උන්වහන්සේ කිසිදාක උන්වහන්සේ ගැන ගුණ කතනයක්වත් බුද්ධ පූජාවක්වත් ගුණ ගායනයක්වත් බලාපොරොත්තුනේ නැහැ පින්නතුනි. බලාපොරොත්තුනේ එකම දේ මොකද්ද? මේ දහම හොඳින් ඉගෙනගෙන ඒ දහම අපේ ජීවිතයට උපරිම ලෙස පුහුණු කළා විතරක් නෙවෙයි. උන්වහන්සේ අපෙන් දෙයක් බලාපොරොත්තු වුණා. ඒ මොකද්ද? ධර්මයේ සඳහන් වෙනවා ඔබ මේ සම්බුද්ධ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි ඒ කියන්නේ? ඔබේ ජීවිත කාලය තුල මේ ශාසනය මේ ධර්මය අතුරුදහන් වෙන්න දෙන්න එපා කියන එක. අපේ යුතුකම මොකද්ද? අප පුහුණු කරන විතරක් නෙවෙයි ඊළඟ පරපුරට මේ ධහම දායාද කරන්න අපේ කටයුතු කළ තමයි මේ මැසේජ් එක ඊළඟ පරපුරට දායාද කළ තමයි අවසාන වශයෙන් අප නෙත් දෙක පියාගන්නට ඕන. එතෙක් අපට මේ වගේ කිමිනි දහසන පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙන නිසා තමයි අතීතයේ අපේ අම්මලා දරුවෝ ලැබෙනකොට ප්‍රාර්ථනාවක් කළා. දරුවෝ ලැබෙන කලින්ම ප්‍රාර්ථනා කරලා ලැබුණාට පස්සේ ප්‍රාර්ථනා කරේ නැහැ පින්නතුනි. දරුවා මව්කුසේ පිළිසඳ ගන්න කලින්ම ප්‍රාර්ථනා කළා අනේ මට පින්වත් දරුවෙක් ලැබෙන සාසනෙට පූජා කරන්න කියලා. අනේ ප්‍රාර්ථනාව නිසාම පින්වන්ත දරුවන් මව්කුසේ පිළිසඳ කරගෙන මේ සාසනය ආරක්ෂා කරලා සාසනේ මත පරපුරට දායාද කළා. පින්වත්නි අප විශේෂයෙන් මෙහිදී සාකච්ඡා කළේ සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ සම්මාදිට්ඨිය පිහිටලා ඊළඟ පියවර විදියට අප සම්මා සංකප්පාදී මෙන්න මේ අංග අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න. තමන් ධර්මයේ තුල කොච්චර ඉන්නවාද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් සලකුණ තමයි දවසට කොච්චරනම් වාරයක් තමන් බලන්න මේ ආරස්නගික මාර්ගයේ කරුණු තමන්ට මතක් වෙනවාද, තමන්ගේ අතින් ඒව පුහුණු වෙනවාද කියන කාරණය. පින්නතුනි දවසේ වැඩි කාලයක් තමන්ට මේ කරුණු තමන්ගේ හිතේ රැව් පිළිරැව් දෙන්නට ඕන පින්නතුනි. මේ ආරණ්‍ය මාර්ගයේ බැසගත්තට පස්සේ සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග කියන මෙන්න මේ සතිස් බෝධිපාලසික ධර්ම තමන්ගේ ජීවිතයේ පුරාම ක්‍රියාත්මක වෙන ගන්නවා. ධර්මයේ සඳහන් වෙනවා සාගරයේ පතුලේ තියෙන මහා වටිනා දේවල්. රන්, රෙදි, මුතු, මැණික්, පෙරළු මිණි ආදී ඊටාම අගනා ඛනිජ ද්‍රව්‍ය මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනය ඇමති සාගරයේ පතුලේ මේ වගේ වටිනා දේවල් තැන්පත් වෙලා තියෙනවා. මොනවද ඒ දේවල්? ඒ දේවල් තමයි මේ සතර සතිපට්ඨානය ඇතුළු මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම ආදී මේ බෝධිපාක්ෂික ධර්මයන්. ඔබට ගෙදර වටිනා වස්තුවක් තියෙනවා නම් අල්මාරිය හරි වෙනත් තැනක හරි, දරුවෝ හරි, දේපලක් හරි, ඔබට දවසට කොච්චර නම් මතක් වෙනවද ඒවනි? ඔබට දැනට වස්තුව කියලා තියෙන දේවල් සමහර ඉඩකඩම් වටිනවා. සමහරට අල්මාරියේ තියෙන වටිනා බඩු ටික නේද? ඒ වටිනා ඊට පස්සේ බැංකු පොත්වල තියෙනවත් වටිනවා. ඊට පස්සේ දරුවෝ වටිනවා. ඊට පස්සේ කලක් ගියාම දරුවෝ නේ වටින මොනුපුරු මිනි විරෝ ඊට පස්සේ නේ. ඒව තමයි ලොකුම දේ ඊට පස්සේ. ඒව තමයි තමන්ට වැඩිපුර මතක් වෙන්නේ. ඒව තමයි වස්තු අනේ මගේ රත්තරන් මගේ වස්තු මගේ මණික කියලා ඒව තමයි මණික් වෙන්නේ ඊට පස්සේ. ඒවට ආසා කරන කමන්නේ පිනතුණ ආදරය කරන උදව් කරන කමන්නේ. නමුත් හැබැයි ශ්‍රාවකයෙකුට තියෙන මණික් මොනවද? මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම. තමන්ගේ ජීවිතේ වැඩිපුරම මතක් වෙන්නේ මොනවද? මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ආරෂ්ඨ මාර්ගයේ අංග තමයි තමන්ට දවසට වැඩිපුරම වාරයක් මතක් වෙන්නේ. දැන් මගේ සති බොජ්ජංගයේ වැඩෙනවා, ධම්මවිචය සම්බොජ්ජංගයේ වැඩෙනවා, දැන් විරිය, දැන් මගේ පීති සම්බොජ්ජංගයේ මේල මම පරිහරණය කරන්නේ, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව, දැන් මගේ සම්මාදිටිය මේලව යන්නේ. පින්නතුනි හරියට විදුලි බුබුලු දැල්වෙනවා වගේ තමන්ගේ මුළු මහත් ජීවිතයම මේ ධර්මයෙන් ආලෝකවත් වෙනවා. තමන්ට තියෙන දුක් කරදර පීඩා දුර වෙන ආකාරය සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන්ම තමාට දැක ගන්න පුළුවන්. ඒ තරම් වටින නිවෙන සැනසෙන දහමක් පින්නතුනි ඔබත් මාත් ලබාගෙන තියෙන්නේ. ඒ දහමේ වටිනාකම තියෙන්නේ එකතකින් ඒ ශ්‍රවණය කරලා ඒ පිළිබඳව සම්පූර්ණම ශ්‍රද්ධාව අපි ඇති කර ගන්නට ඕන. ඒක අපේ ජීවිතය බවට පත් කර ගන්නට ඕන. එහෙම කර පමණට අපට සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ පින්නතුනි. දහමට ආපු ගමම්ම අපට තේරෙනවා සතුට කියන එක අපි විඳින්න පටන් ගත්ත පින්නතුනි. මේ දහමට එනකම්ම අපි කවදාවත් සතුට විඳින්නේ නැහැ නේ පින්නතුනි. සතුට සොයාගෙන යන අය හැමදාම කලේ සතුට හෙට දවසේ තියෙනවා සුභානාගතයක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දරුවෙක් දකිනකොටම මතක් වෙන්නේ දරුවගේ ඊළඟ එක්සෑම් එක, ඊළඟ ස්කූල් එක, හයි ස්කූල් ද, යුනිවර්සිටි ද, ඊට පස්සේ ජොබ් එක, විවාහය. ඉදිරි ටික තමයි කොයිලෙත් බලන්නේ. දැන් ඉන්න මට්ටමෙන් දරුවත් එක්ක සන්තෝෂ වෙන්නේ අපි. ඔක්කොම ටික කල ඉවර නම් කොහමද? දරුව ළඟවත් නැහැ නේ. ගෙදර පාළුවට ගිහින් ඊට පස්සේ අර පින්තූර ටික බල බල තමයි ඉන්නේ. පින්නතුනි අපි ධර්මයට එනකම්ම අපි සතුට සොයාගෙන යන අය. ධර්මයට ආපු මොහොතේ පටන් අප සතුට විඳින පටන් ගන්නවා. සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට සතුට වෙනවා. සමාධිය වඩනකොට, නීවරණ දුරු වෙනකොට, පීති පස්සද්ධි වැඩෙනකොට සතුට වෙනවා. බොජ්ජංග වැඩෙනකොට සති සම්බොජ්ජංග ඔස්සේ පීති සම්බොජ්ජංග, පස්සග්ධි සම්බොජ්ජංග ඔස්සේ ප්‍රීතිය වැඩෙනවා. ඒ සියල්ලගෙම ගිහිලා පිනතුනි අවසාන ඉලක්කය ඉහෙළම දියුණුව තමයි. මේ දුක සැප දෙකම පිරි ලෝකයේ නිරුද්ධ වෙච්ච ආකාරය දැකලා, වැය වෙච්ච ආකාරය දැකලා උපේක්ෂාවට හිත තබා ගැනීම. උපේක්ෂාව තමයි පිනතුනි මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉහෙළම ප්‍රතිඵලය. අනෙතෙන්ට ආපු ගමන් අපි ජීවිතයේ උපරිම තෘප්තියට පත් වෙනවා. මෙන්න මෙතෙන්ට එම තමයි අද වර්තමානයේහි ධර්මයක් නොදැක්කත් අද අධ්‍යාපන විද්‍යාව දිනු වෙලා මනෝවිද්‍යාව, උපදේශනීය මේ වගේ විද්‍යාවන් දිනු වෙලාද ඒ අය කෙනෙක්ගේ ඉහළම දිනු විදිහට සලකන්නේ මොකද්ද? self actualization කියන එක. මුලින්ම ආහාර පාන, ඇඳුම් පැනඳුම්, අධ්‍යාපනය, රක්ෂණය, ගෞරවය, නිරෝගී භාවය මේව සොයාගෙන ගිහිල්ලා අවසාන වශයෙන් ආර්ථිකයෙන් සමෘද්ධිමත් වුණාට පස්සේ මිනිසා කොහෙට දෙන්නේ? ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා හේතුව බලන්න. The hierarchy of needs explained by Professor Abraham Maslow. He has ordered all the needs that we have, that we need. When you go to the upper level, the highest goal of a person is that self-actualization. Buddhism explains this path from the beginning to end. අපට පින්නතුනි අර ඉගෙනගෙන ඉවර වෙලා රැකියාවේ විවේකම ගිහිල්ලා නාකි වෙලා හැරමිටි යන කාලෙන් සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් එකට එන එකක් නෙවෙයි බුදු දහමෙන් කියන්නේ. අපේ සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් එක පටන් ගන්න කොහෙන්ද? වයස කියෙන්ද? මව කුසේදී ආරම්භ වෙලා ඒකේ උපරිමයට යන්න පුළුවන් හත් හැවිරිදි වේදී. අවුරුදු 7දී රහතන් වහන්සේ කෙනෙක් බිහි කරන මට්ටමට බුදු දහම පෝසත්. ඒ මට්ටමට දහමක් සාන්දෘෂ්ටිකෝ දහමක් අකාලිකෝ දහමක් බුදුරජාණන් වහන්සේගෙන කනාවරණය කරලා තියෙනවා. ඒ නිසා අපේ වගකීම වෙනට උන අපත් මේ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් අපේ දරුවන්ටත් වෙනතුනි මේ දහම උපරිම වශයෙන් අපි දෙන්නට ඕන. අන්නේ දහම දෙන ගමනේදී දරුවට ඇති කරන ඕන ප්‍රධාන ස්කිල් එක මොකද්ද? ඇක්ටිව් ලිස්නින් කියන එක. ඔබ දරුවෙක් හදනවා නම් ඒ දරුවාට ඔබ උගන්වන්න ඕන ප්‍රධාන ස්කිල් එක මොකද්ද? සුවච කියන කාරණේ. කර්මිත සූත්‍රයේ තියෙන සුවචෝචස් මුද්වනිතමානි. We should be gently spoken. When someone says something, we should attentively listen to what he says. මෙච්චර උගන්වන්න ඕන. ඔබ දරුවන්ට වෙන කිසිම දෙයක් උගන්වන්න ඕනේ නැහැ. දරුවා ස්පිරිචුවල් වශයෙන් උත් এডুকেෂන් වශයෙන් උත් යන පුළුවන් උපරිමයට යනවා. කෙනෙක් කතා කරනකොට තමන්ගේ ළඟ තියෙන ඩිවයිසස් පැත්තකින් තියලා හොඳට අවධානයෙන් ඒ දේ අහන්නට දරුවට උගන්වන්නට ඕන. දැන් මේ දරුවෝ එහෙමනේ අහන්නේ. මෙන්න මේ ස්කිල් එක තමයි තියෙන්න ඕනේ පින්නතුනි. මේ ස්කිල් එක ඔබට දරුවෙකුට ඇති කරන්න පුළුවන් නම් ඔබේ දරුවාට ඩබල් ડોක්ටරේට් සරන් දුන්නට වඩා වටිනවා ඒක. ඇයි ඒ දරුවා මේ දේ අහන පිළිවෙලට මියා ලෝකයේ හොඳම දේ හොයාගෙන යනවා. එයා කොහෙවත් නවත්තන්න බෑ. එයා ඉතාම අඩු වයසකදී යන්න පුළුවන් අධ්‍යාපනික වාසිය යන්න පුළුවන් ඉහළටම යනවා. මුදල් හම්බ කරන්න තියෙනවා නම් යන්න පුළුවන් උපරිමයට යනවා. දැන් අලුත්ම ජෙනරේෂන් එක ඔබ දන්නවද? ඒ අය උදේ 8 පාරක් කියා ගන්න අයවත් අවුරුදු 55 60 දී එයාලා රැකියා ගන්න අයවත් නෙවෙයි පිනතුනි. ඒ අය අවුරුදු 25 උපරිම 30 වෙද්දී මුළු ජීවිත කාලෙටම අවශ්‍ය මුදල් උපයලා ආයෝජනය කළා. ඊළඟ සම්පූර්ණම ලෝකේ ඇවිදලා ආධ්‍යාත්ම දියුණු වෙලා ඒ ආධ්‍යාත්මික සක්සස් එක අනිත්‍යත් එක්ක ශ්‍රියා කරගෙන දැන් කරා. අවුරුදු 30ට කලින් සියලුම අධ්‍යාපන ඉලක්කත් සියලු ආර්ථික ඉලක්ක සියල්ලක් මේ ඔයගොල්ලන් පසු කළ ගිහින් අවුරුදු 30 වෙද්දි 30ක් නෑ සමහර 25 වගේ වෙද්දි. ඒ මට්ටමට සියලුම සැලසුම් මෙයා හදනවා දැන්. ඒ මට්ටමට යන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ස්කිල්ස් ටික දරුවන්ට කුඩා කාලේ පටන් ඇති කරවන්න. ඇටෙන්ෂන් එක, අවේහනස් එක. ඔස්සේ සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් එක දක්වාම දරුවාව යොමු කරන්න. දරුවාට හුඟා භාෂා උගන්වන්න, හුඟා ඩිවයිසස් යූස් කරන්න, ඒ වෙතර උගන්වන්න ඕනේ. ඒක කොහොමද පුරුදු වෙනවා? මෙන්න මේ කුතුහලය, මොසෝ, සුවච භාවයේ ඇක්ටිව් ලිසින් එක දරුවට හුරු කරන්න. දරුවා දන්නවා වඩාත්ම හොඳ දේ ලෝකෙ මොකද්ද කියලා බලලා දරුව කරන්න පුළුවන් උපරිම හොඳ දේ හොයාගෙන යනවා. අන්නෙහිදී අපට බුදුදහමක් මුණ ගැහුණොත් අන්නේ බුදුදහමත් එක්ක අපට ආධ්‍යාත්මික වශයෙන් උපරිමයට යන්න පුළුවන් මට්ටමට අපිට අපේ හිත දිනු කරගන්න පුළුවන්. ඒ නිසා හැම කටයුතු කරන්න අප මේ සම්මාදිටිය පාදක කරගත්තු ආරස්නගික මාර්ගෝසේ කටයුතු කරලා අපිට ලබන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්ම දියුණුව ලබන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප මෙතේ සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතුන ප්‍රශ්නහන තියෙනවා අහන්න පුළුවන්. ඉන්දු වලට අහන්න තියෙනවද මොකද? ඔව් දැන් අපි මේ කතා කරපු කරුණු වලින් නැවත සමරියක් වශයෙන් කියනවා නම් දැන් සම්මාදිට්ඨිය කරෙක් විෂන් එක තමයි ප්‍රධානම දේ. මේ දුක හටගෙන දුකෙන් නිදහස් වෙන ආකාරය කොහොමද කියන එක තේරුම් අරගන්න එක අන්නේ විෂන් එක අපේ ජීවිතේට ලැබුණු ගමම අපට ප්‍රැක්ටිස් එක හම්බ වෙනවා. ඒ තමයි අරසිංහ මාර්ගය කියලා කියන්නේ. දැන් ඔබල ඉක්වල් පැත් ඒකම තමයි කෙටියම කියනවා නම් මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. එනිසා මයින්ඩ්ෆුල්නස් එක තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගෙන හැකිතාක් සිහිය නුවණින් වාසය කරන්න, හැකිතාක් තමන්ගේ සියලුම කටයුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව මැනේජ් කරගන්න. තමා මේ අරියටංග මාගේ අංග තුල ඉන්නවා කියලා කියන්නේ තමා දුක් වලින් නිදහස් වෙලිනවා කියන එක. නිවන් නොදැක්කත් පිනතුනේ නිවන් දැක්කා වගේ ඉන්න පුළුවන්. කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැහැ. ඉතාම ලස්සනට ඔබ කියන විදිහට නම් ඩීසන් පිට ජීවත් වෙන කැමති නම් ඩීසන් පිට ආර්ශ්‍ය මාර්ගයට එන්න. කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. කාටවත් බය වෙන්න ඕනේ නැහැ. කිසිම තැනක හිර වෙන්නේ නැහැ. තමගේ නිදහසට බාධාවක් නැහැ. ලස්සනට නිදහසේ සතුටෙන් දිනු වෙලා තමන්ටත් සතුටෙන් ගත කරන අතරේ තමන් වටා ඉන්න ඇයට සතුට බෙදා හදා දෙමින් ඒ ඇත් මේ දහමකට යොමු කරගනිමින් මේ ජීවිතය සතුටෙන් ගත කරලා මරණය මතු ජීවිතය සතුටෙන් ගත කරන විතරක් නෙවෙයි විශේෂයෙන් මේ ජීවිත කාලයේම ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන්න පුළුවන් විදියට තමන්ට තමන්ගේ ජීවිතය කර්මනාකරණය කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න අපි හැමදෙනෙම උත්සාහ ගනිමු. ඉතින් අපි මේ ලබාගත්තු ජීවිත බොහොම වටිනා ජීවිත පින්නතුනි. මේ ජීවිතේ අපි උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. අද ඉන්න මට්ටමේ ඉඳලා අපි ඉහළටම මේ වටිනාකම ගන්නට ඕන. අපි මුලින්ම සඳහන් කළ අපේ ජීවිත අද වටිනවද කියලා. අපේ ජීවිතවල කොච්චර වටිනාකමක් තියද කියලා අපි බලන්න ඕනේ පින්නතුනි. කොහොමද බලන්නේ අපි ඒක? අපි මිය ගිහිල්ලා අපි ගෙදරදී මිය ගියෝතින් අපේ දේහය කොච්චර වෙලාවක් ගෙදර කට්ටිය තියාගෙන සූදානම්ද? තමන්ට තීරණ කරන්න පුළුවන් නේ මෙන්න මේකෙන් තමන් කොච්චර වටින කෙනෙක්ද කියලා තමන්ට තීරුම් ගන්න පුළුවන්. ඔබ ජීවිත කාලේ කොච්චර නම් තමන්ගේ දරුව වෙනුවෙන් තමන්ගේ දේපළ වෙනුවෙන් තමන්ගේ ඥාතීන් වෙනුවෙන් ඔබ කොච්චර වැඩ කළාද? එහෙම වැඩ කරපු ඔබ හවස මිය ගියොතින් ගෙදර ඊළඟ දවසේ උදෑසන වෙනකන් ඔබේ ගෙදර ඔබව තියාගන්නේ කියලා කලින් ලියපු එක එහෙම දීලා තිබුණොතින් තියාගන්නවද? නෑනේ. තියාගන්නේ හවස මැරුණොත් රෑ වෙනකන් තියාගන්නේ යවන මාසාලවට. ටිකක් වාසියක් තියෙනවා රාත්‍රියේ අනිත් අය නිදාගත්තු වෙලාවේ මිය ගියොතින් එළි වෙනකන් ඉන්න chance එකක් තියෙන එදාට විතරයි. දැනගත්තු ගමම බය වෙලා විසි වෙනෝ ඒ කට්ටිය එවලම යවනෝ ඊට පස්සේ තියාගන්නේ නැහැ. රෑ බැරි වෙලාවත් දැනගත්තොත් මරණයේදී අවසන් ගමන් ගිහිල්ලා කියලා දැනගත්තු ගමම පිටත් කරන කෝල් කළා. පින්නතුනි බලන්න ඔබ කොච්චරනම් ඔබේ දරුව වෙනුවෙන් වැය කළාදනි? ඔබේ දේපළ වෙනුවෙන්, ඔබේ ගෙදර වෙනුවෙන්, ඔබේ ඉඩම වෙනුවෙන් ඔබ කොච්චර ජීවිත අවුරුදු ගාන කැප කරන්නේ නැද්ද? ඒ වගේ කැප කරපු අයගෙන් ඔබේ ජීවිතේට වටිනාකම ලැබිලා තියෙද කියලා බලන්න. ඔබ මිය ගියාට පස්සේ ඔබේ බස්මාව ශේෂ ටික ගෙදර ගෙනල්ලා තියාගන්න පුළුවන්ද කියලා බලන්න. දරුවන්ට කිව්වකින් ඔබේ බස්මාව ශේෂ ටික මුහුදට දානකම් ගඟේ පාකල අරිනකම් අනේ ගෙදර තියලා තියන මං හිටපු කාමරේ ඇඳ උඩ තියලා තියන කියලා කිව්වකින් තියලා තියාද කට්ටිය? ඉන්නකොට නම් කියන අනේ දවසකත් ඔයන්න නැතුව මට බෑ. කොහෙවත් යන්න එපා මට පාළුයි වා කාදර වැට මං කියලා කියන්නේ නේ. මේ ගියාට පස්සේ අරකන්නේ අරමයි පේනද? නමුත් රහතන් වහන්සේ කෙනෙක් මිය ගියාට පස්සේ උන්වහන්සේලාගේ ධාතු කරඬු උන්වහන්සේලාගේ බස්මාවශේෂ අරගෙන යන දෙවරු වෙනවා ධාතු කරඬු අරගෙන. ඒ රහතන් වහන්සේට ගියක්වත් දරුවවත් දේපලක්වත් නැ රං ආවරණ මුකුත් නැ. එහෙම නැති එහ ආධ්‍යාත්මික දිනු වෙච්ච කෙනාගේ ධාතුන් වහන්සේලා දිව්‍ය ලෝකයේ වන්දනාමාන කරනවා. සෑයවල් හදලා චෛත්‍ය හදලා වන්දනාමාන කරනවා. එහෙම ලෝකයේ බාහිරින් වටිනාකමක් නොලැබුණත් පිනතුනි අපට අප ගැන හිතනකොට ලොකු ගෞරවයක් අපට ඇති වෙනවා. ඔබ ධර්මයේ හැසිරීමෙන් වයසට ගියා නම් ඔබේ ශාරීරියේ වයසට ගිහිපු දාසර ඔබට කවදාකවත් ඔබ එපා වෙන්නේ නැහැ. ඔබ ලස්සනට තරුණ කාලේ හිටියට වඩා ගෞරවයක් ඇති වෙනවා ඔබ වයසට ගියට පස්සේ. ඇයි ඒ? මේ ශරීරේ නාකි උනේ නිකන් නෙවෙයි. ධර්මයේ පුහුණු කරමින්, ආරණ්‍ය මාර්ගයේ වැඩමින්, ධානා වැඩමින් මාර්ගඵල ලැබමින් තමයි මේ ජීවිතය වයසට ගිය එකට හිතනකොට තමන්ට තමන්ගේ ශරීරය ගැන තුහු ගෞරවයක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. ශරීරය ගැන විතරක් නෙවෙයි පින්නතුනි, අද අපි ඇඳලා ඉන්න ඇඳුම, අද ගෙදර ගිහිල්ලා ඔහොම ඔබ ඒක අලමාරිය දානවද? නෑනේ. ඔබ ඇඳපු ඇඳුමවත් ඔබේ අලමාරියට ආයෙ ඔබ දාන්න නෑ නිකන්නේ. ආයෙ දාන්නේ කොහමද? ආයෙ හොඳට හොදලා මැදලා සෙන් ගාලා තමයි ආයෙ අලමාරියට දාන්නේ. නිකන්වත් දාන්නේ නෑ. නමුත් පින්නතුනි, අපි ආධ්‍යාත්මික දියුණුවන දවසට අපේ ඇඳුම උදේ අලමාරියෙන් ගත්ත වෙලාවට වඩා වටිනවා අපට. ඒ ඇඳුම හවසට අයින් කරනකොට දාඩිය ගෑවිලා අපිරිසිදු වෙච්ච ඇඳුම අපට වටිනවා අර උදෑසන අලමාරියෙන් ගත්ත ඇඳුමට වඩා. ඇයි ඒ? මේ ඇඳුම ඇඳගෙන මම භාවනා කළා, මං දන් දුන්නා, මං සමාධිය වැඩුවා, මං ආරසිංහ මාර්ගය ප්‍රැක්ටිස් කරේ මේ ඇඳුම ඇඳගෙන කියලා. තමන්ට ඒ ඇතැම් විට දාඩිය ගඳ හම ඇඳුම ගැනත් තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඔබ වාහනයක් හරියට පරිහරණය කළා නම්, ඔබ වාහනේ අලුතෙන් ගන්නකොට වාහනයට හරි ආදරේ වටිනකම වැඩි නේ. නමුත් මයිලේජ් එක වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ? දුකයිනේ. අනේ දැන් වටිනාකම නම් දැන් අඩු වෙලා කියලා නේ. නමුත් පින්නතුනි, ඔබ හරියට ඔබේ වාහනේ ඔබ ධර්මයේ පුහුණු කරමින් පාවිච්චි කරා නම් මයිලේජ් එක වැඩි වෙන වැඩි වෙන්න ඔබට සතුටක් හට ගන්නවා. අනේ මේ වාහනේ පාවිච්චි කළ නේද මං අම්මට තාත්තට සැලකුවේ, මේ වාහනෙන් ගිහිලා නේද මං ස්වාමින් වහන්සේට දානේ පූජ කළේ, මේ වාහනෙන් ගිහිලා නේද මං භාවනා වැඩසටහන් වලට සහභාගී වුණේ, මේ වාහනෙන් නේද මං අරසිංහ මාර්ගයේ වැඩුවේ කියලා හිතනකොට අර මයිලේජ් එකේ හැම අංකයක් පාසාම ඔබ හිතට සතුටක් එන්න ඕන. අද සතුටක් හටගන්නවද එහෙම? දැන් 10,000යි 25,000 පාස් වුණා, දැන් 40,000 පැන්න, දැන් නම් ගාන අඩුවේ බයි පල්ලෙහාට කියලා එමෙ හිතෙන්නේ නේ. දැන් 100,000 පැන්න, දැන් ට්‍රාන්ස්මිෂන් මාරු කරන්න වෙයි කොයි වෙලේද දන්නේ නැහැ. පපුව ගැහි ගැහි තියෙන දැන්. පින්නතුනි, අපි හරියට ධර්මයත් එක්ක වාහනය පාවිච්චි කළා නම් අපට එහෙම වෙන්න බෑ. මේ වාහනේ ඔබ ගිහිල්ලා හුඟා පින්කම් කරලා තියෙනකොට පින්නතුනි වැඩිම පන්සල් ගානකට ඔබ ඒ වාහනෙන් දරුවොත් ඒ කම්ම තාත්තත් එක ගිහිල්ලා තියෙනවා. බලන්න කොච්චර සතුටක්ද නේ ඒ වාහනේ දකින්නකොටනේ. මෙන්න මේ මට්ටමට අපේ වාහනේ විතරක් නෙවෙයි පින්නතුනි, අපි දාන මේස් එකේ ඉඳන්, අපි අඳින ඇඳුමේ ඉඳන්, අපි පාවිච්චි කරන වාහනේ, අපි ඉන්න ගෙදර, අපි හිටපු ඉඩම, මේ හැම දෙයක්ම වටිනා පූජනීය ස්ථාන බවට පත් වෙන්නට ඕන පින්නතුනි. ඒක කිසි දවසක මිල මුදල් වලින් ඒ වටිනාකම දෙන්න බෑ. කිසි දවසක අපි ලබන උපාධි වලින් අපේ ධනෙන් ඒවට වටිනාකමක් දෙන්න බෑ. ඒවට වටිනාකමක් දෙන්න පුළුවන් එකම දේ මොකද්ද? අපි හිතන විදිය. අපේ මනස කොච්චර ඉහළින්ද අපි හිතන්නේ? ඒකාතිකේ මෛත්‍රියෙන් සබ්බේ සත්තා බාන්ධ සුඛිතත්තා කියන මෛත්‍රී සහගතව මුළු ලෝකයා කෙරෙහි අම්ම කෙනෙක් දරුවන් බලනසේ මෛත්‍රියෙන් ලෝකයන් දෙස බලන්ට ඕන. අනිත් අතින් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට, යත්ත නාමංච රූපංච කියපු විදියට, නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින විදියට මේ අනිත්‍යතාවය හේතුඵල ධහම ඇතිවීම නැතිවීම සමුදේ වැය දකින විදියට නිතර අපේ මනස ප්‍රඥාවෙන් විකසිත කරගන්නට ඕන. හැම මොහොතෙම ප්‍රඥාවෙන් ලෝකයේ Nirodha සාක්ෂාත් කරන විදියට අපි අපේ මනස පුහුණු කරන්නට ඕන. මෙන්න මේ තුලින් තමයි පෙනුතුනි අපට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ. ජෙනසය සඳහා වඩ වඩාත්ම දහමට තුලට එන්නට ඕනේ පින්නොත්නි. විශේෂයෙන් මේ වගේ රටක මේ වගේ පහසුකම් ලැබලා ඔබ ධර්මයත් ලබනවා කියන්නේ ඔබේ ඊටාම ඉහළම කුසලයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවයක පින්නතුනි. මේ ඉන්න එක දවස ඔබට වටින අවුරුදු 100කට වඩා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං. ධර්මයේ නොදක වසර 100ක් ජීවත් වීමට වඩා මේ ධහම දැකලා හේතුඵල ධහම දැකලා පස්සතෝ උදයබ්බ්‍යම් ත්‍රිස්කන්ධ පංචකයේ සමුදේවය සිතේ සහ කයේ හට ගැනීම නිරෝධයේ දකිමින් එක දවසක් කෙනෙක් ජීවත් වෙනවා නම් එහෙම නැතුව ජීවත් වෙන අවුරුදු 100ට වඩා ධර්මයේ දැකලා හේතුඵල ධහම දැකලා හට ගැනීම නිරෝධයේ දකිමින් ජීවත් වෙන එක දවස උතුම් කියලා දේශනා කළා. එනිසා හරියට ධර්මයට ආවතින් පින්නතුනි එක දවසක් ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක plus 100 years. දවසක් හරියට ධර්මයත් එක්ක හිටියනම් දිගාශිර විඳින්න කියලා අමුතුවෙන් කලබල වෙන්න ඕනේ නැහැ පින්නතුනි. හැම දවසක්ම ඔබ අවුරුදු 100ක් කරගත්තා. ඉතින් අපි ඒ සඳහා උත්සාහ ගනිමු නේද? ඔබ කාටත් තියෙන හැකියාව, ඒ පින, ඒ බුද්ධිය, ඒ නුවණ මේ ලොකු කුඩා හැම දෙනාටම තියෙනවා. ඒ නිසා තමයි ඔබට මේ ධහමක් ඇසෙන්නේ. ඉතින් යහන ධහම උපරිම ලෙස අපේ ජීවිතයට පුහුණු කරන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් අහපු කරුණු වලින් ඔබට ප්‍රශ්න එමහන තියෙනම් අන්නත් අවස්ථාව ලබා දෙනවා. දහම් ගැටලුවේ මහන තියෙනවද? හොඳයි, අපි කාරණා කතා කරපු කරුණු කීපවතාවක් අප නැවත නැවතත් ඒව සඳහන් කළා, රිපීට් වුණා. විටින් විට මේ පින්නතුන් අඩු වැඩි වුණා. ඒකත් ආවරණය වෙන්න තමයි අපි සමහර වෙලාවට නැවත කිව්වේ. සමහර පින්නතුන් අලුතෙන් ආව, සමහර අය ප්‍රමාද වෙලාව, ඒ නිසා ඒ කාටත් ආවරණය වෙන්න තමයි මුලින් කියපු කරුණු සමහර ඒවා අපි නැවත අවසානයේදී සඳහන් කළා. ඒ නිසා අපු කාටත් ප්‍රයෝජනයක් ලැබෙන විදියටයි අපි මේ කරුණු ටික සඳහන් කළේ. ඉතින් සරලම කාරණේ ඉඳන් පංචශීලයේ ඉඳන් මෛත්‍රී භාන වැඩි වීම, සමතේ වැඩි වීම, සමාධිය ලබා ගැනීම, ආරස්නික මාර්ගය පුහුණු කිරීම, සමුදය බැලීම ඔස්සේ උපේක්ෂාවට පත්වීම දක්වා අතර පරාසය තුළ සතිස් බෝධිපාක්ෂික ධර්මම පාදක කරගෙන අප බොහෝ කරුණු සාකච්ඡා කළා. ඉතින් ඒ කරුණු නැවතත් ඔබට අහන්න අවස්ථාව ලැබුණොත් මේ කරුණම නැවත ඔබට අහන්න පුළුවන්. ඒ සඳහාත් ඔබට අපේ ඉඩකඩ සලසා දෙමින් අදට මෙතනින් මේ කටයුතු නිමාටපත් කරනවා. ඉතින් අපි බොහොමත්ම පින් දෙනවා අපේ ගෞරවනීය ධම්මාලෝක හඳුනන වහන්සේ, අපේ අනිත් ස්වාමීන් වහන්සේලා හැම දිනෙකමත් ඔබ කෙරෙහි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධහමගේ හැසිරෙන්නට ඔබට පහසුකම් අනුශාසනාදිය සපයා දෙම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම අපේ ගෞරවනීය ධම්මාලෝක පඬිතුමා හඳුනන වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඕන. ඉතින් උන්වහන්සේ අපේ විහාරස්ථානයේම අපේ වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේ කෙනෙක්, විතරක් නෙවෙයි අපට උගන්නපු ගුරු හාමුදුරු කෙනෙක්. අපට පළවෙනි පන්තියෙම ඉඳලා අපේ හාමුදුරු ඉගැන්නුවා. පාලි සංස්කෘත විෂයම් උගන්නපු අපේ ගුරු හාමුදුරු කෙනෙක්. ඉතින් උන්වහන්සේට ඒ කෘතඥතාවය, පුණ්‍ය ආනුමෝදනාවත් පිරිනමන ගමන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය කර්ම වල ආනිසංස අපනමින් මිය ගිය සියලු ඥාතියෝ දානුමෝදන්ව සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු, ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මා දෘෂ්ටික දෙවියොත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් රැක දෙත්වා. දෙවියනටත් මේ පින උතුම් දිවයිසුර වර්ධනය කරගන්නටත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවෙනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු කුසල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. ජීවිත කාලී සිදු කරන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට මේ උතුම් කුසලයක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්වේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.